සම්මා සම්බුද්ධ සරණයි. අපි අතිශයින්ම කෘතඥතාව පූර්කව, ඒ වචනේ වැදගත්, අතිශයින්ම කෘතඥතාව පූර්කව බැතිස්සිතින් ගෞරවයෙන් තථාගතයන් වහන්සේට නමස්කාර කරමු. උන්වහන්සේ නිසා තම අපට මේ ලෝත්‍රාසුය දැනෙන්නේ. මා හිතුවා මා දුක් නිසා මේ සීල විසුද්ධිය ගැන අර්ථවිනීත සූත්‍රයේ ඒකට නොයා අප සතු සීල වන්ත භාවි මේවට භාවින් නිපම ආගමික දේවල් කියලා අපි බෞද්ධ නෙවී සිංහල නොවී මේක අපි අහමු. එතකොට අපට යමක් තේරෙයි. සීලය නිසා අප පටිසෝතගාමි වෙන්න පටන් ගන්නවා. අපි දන්නවා බුදුහාමුදුරුවෝ මේ දේශනා කරනකොට පටිසෝතගාමි ධර්මයක් කියලා මේක. පටිසෝතගාමින් නිපුණා. පටිසෝතගාමි කෙනෙකුට අපි දන්නවා යන පැත්තටම යනව නෙවෙයි ඉහළ පැත්තට. උඩහට යන්න ඕන. එතකොට සීලයෙන් තමයි ඒ පටිසෝතගාමි වෙන්න පටන් ගන්න. සීල සියල්ල හිතන් දෙපා දැනට වැටු. අරයාගේ සීල මෙයාගේ සීලත් නෙවෙයි දැන් හිතන්නේ. මේ කතා කරන්න හිතන්ට ඕන ඔහුගේ සීලය ඔහු කොච්චරව කඩනවාද ඔහු කොච්චරව රකින්නවාද. ඔහුගේ කයින් වචනෙන් කොච්චර දෙනෙකුට හිංසා කරනවද කොච්චර දෙනෙකුට යහපත සලසන්නේ ඔහුගේ කයින් වචනින් කරන දේවල් ලෝකයා ඉදිරියේමද කරන්නේ නැත්නම් තමන්ු තනියම ඉන්න කොටත් ඒ විදිහටම කෙරෙනවද අනේ විදිහට බලමු අපි. අප සීලිය ගැන සියලු දේම දන්න සාකච්ඡා කරලා තියෙනවා බොහෝ විට. මා දන්න හැටියට දෙවරක් මේ ගැන කතා කළා අපත් එක්කම. එතකොට එක එක ආයත එක එක සීල කොටස් තියෙනවා. ඒවා එපා දැනට. දැන් මහායාන භික්ෂුවකට භික්ෂුණියකටම වැඩිපුරම සීල තියෙන්නේ පන ප්‍රාතිමෝක්ෂී. මහායාන භික්ෂුවකට ඊට වැඩි ථේරවාද භික්ෂුන්ට වඩා වැඩිපුර තියෙනවා. ඊට පස්සේ ථේරවාද භික්ෂුණීන්ටත් මහා ථේරවාද භික්ෂුන්ට වඩා තියෙනවා. එතකොට හැමෝම මේ ධර්ම මාර්ගය යමි ථේරවාද හෝ මහායාන හෝ තන්ත්‍රයානි හුඟක්ම තියෙනවා. තන්ත්‍රයානි භික්ෂුණීන්ට ගොඩාක්ම තියෙනවා. සමහර අය අකුරටම රකින්නයි ඉන්නවා. එතකොට මේ කතා කරන මේ පිරිසේ අප දැනට යාවිව පහකට බ්ලොග් පිළාට කතා කරනකොට අතිශයින්ම කල්යාණ මිත්‍ර කිට්ටුවන්ත වෙනත් අහන්නේ මට මේ ධර්ම මාර්ගයේ සුවේ විඳින්න බැරි මගේ සීලේ අඩුවක් තියෙනවාද කියලා බොහෝ විට අහනවා. සීලය දැන් පහක් තියෙනවනේ පහක් තියෙනවා. ඒ පහ නම් තියාගන්නම වෙනවා. ඔකෙන් වැඩිපුර කැඩෙන්න පුළුවන් එකයි හතරයි. අනිත් තද්දටම තියාගන්න උත්සාහ ගත්තත් 1.4 කැඩෙන්න ඉඩ දෙනවා. ඒගොන පරිස්සම් වෙන්න ඕන. එතෙන්දී අපි හිතමු සීලයක් කැඩෙනවා කියලා. එතෙන්දී දැන් භික්ෂුන්ට නම් සමහර සීල කැඩෙනවා මහා සීල නෙවෙයි හතරක් තියෙන ථේරවාද ඇත්තන්ට. ඒව නැතුව අනිත් ඒවා දේශනා සුද්ධියක් තියෙනවා අනිත් එක්කෙනෙකුට කියනවා. ඒ වගේම සාමාන්‍යයෙන්ද ඒ කල්යාණ මිත්‍රවට කියන්න පුළුවන් නැත්නම් තමන්ටම කියා ගන්න පුළුවන්. හරි අප හැමතිස්සෙම කියන්නේ තමන්ටම සත්‍ය කියා ගන්නද කියලා. මම මෙහෙම කෙනෙක් කියලා. ඒක දේශනා සුද්ධිය. තව කෙනෙකුට කියනවා ඒක. ඔය ථේරවාද ක්‍රමයට අවද්දේශනවා කියලා උකාසහම් බන් ඉදිවාසී සහසීක වාක්‍යයක් කියලා මම මේ අවසරයි භික්ෂුව මම මෙහෙම කළා කියනවා. ඉතින් ඔක්කොම කියන්නේ නැහැ. නමුත් අර චාරිත්‍ර අනුකූල කිල් ඉවර කරනවා. ඒක එක ක්‍රමයක්. ඒතකොට ඔයත් මොනවද කරන්න ඕනේ? අපි හිතමු කැඩුනයි කියලා. මට මකුලෙත් මරන්න සිද්ධ වුණා. ඔස්ලෙවල් ගිර ප්‍රති අනිත් අයව කරන රජෙට පින් දෙන්න ඕන. එතකොට මේ එහෙමනොත් එහෙම කියන්න ඕන. මේ පිච්චි දෙක පෝච්චනේ මල් පොඩි පැක් මේ පිප්පි දෙක ගෙවලා නැතුව අරගෙන ඇවිල්ලා. ඒ වෙලාවම මගේ ළඟට ආව. ඇවිල්ලා පුදුම විදිහට අලා වැටලා පාපෝච්චාරණය කළා. මේ සුදු මහත්මයෙක්. කියන්න නම් එපා කිව්වා කාටවත්. නමුත් ඒක කිව්වට පස්සේ මං කිව්වා ඒක දැන් තමන්ගේ දරුවන් දෙන්නර දෙන්න එපා. බුදුහාන් පූජා කරන්න කියලා. අපි ඒව අරගෙන ගිහලා බුදුහාන් පූජා කළා. මොකද ඇත්ත ඒ වෙලාවේ හිතුණා මේ මල් ටිකට ගණන වෙයි. මං ඉච්චර දෙන්න ඕනේ මේ වගේ කෝටිපති ව්‍යාපාරිකයන්ට කියලා ඒක අරගෙන ගිහලා. අන්න ඒක දේශනා සුද්ධියක්. ඒක හොඳයි කියනවා නෙවෙයි. නමුත් ඒකෙන් ඒ බර නැති වුණා ගිල්ට් ෆීලිං එක. ඊට පස්සේ සංවර සුද්ධි. සංවර සුද්ධි කියලා කියන්නේ ආයමං කරන්නේ නැහැ කියලා හිතා ගන්නවා. ඒ දෙවෙනි සුද්ධිය. ඊට පස්සේ තියෙන පරියෙට්ටි සුද්ධි කියලා එකක්. දැන් වක්කලෝට ආජීවයේ අපිරිසිදු වුණාම වෙන දේවල්. මම අනුන්ට හෙදවලද හම්බ කරන්නේ. හොර බුරු කරලද හම්බ කරන්නේ. සට කපට කම් කළද හම්බ කරන්නේ. ලෝකෙන් පුදු පූජා ලබන්නට මං නොනිසි දේ කරනවාද කියනවාද කියලා හිතුනොත් ඒක අත්තරල වෙන විදිහකට ඒක යොමු කර ගන්න ඕන. ආයෙක කරන්නයි කියලා. වෙන පැත්තක් හොයා බලන්න ඕන. ඊට පස්සේ තියෙන පැත්තෙවෙකන සුද්ධි කියන්නේ කල්පනා කරලා නුවණින් කල්පනා කරලා විශේෂයෙන් ඔය ආහාර පාන පාචය කරාම ඒකට ස්තුති කියන්න බැරිනොත් thank you කියන්න බැරිනොත් අපේ අනිත්‍යත් එක්ක කියන්න ඉගෙන ගන්න භික්ෂුන් විතරක් නෙවෙයි මේ ලෝකේ කෑමක් හම්බ වෙනකොට ඒකට ස්තුතිවන්ත වෙන්න ඕන. මගේ හොඳ ගුරුතුමෙක් කැමතිස්සම් කියන වෙන මොකුත් මන්ත්‍ර ඕනේ. කෝටි ප්‍රකෝටි සැරයක් හැම දෙයකටම thank you කියන්න ඉගෙන ගත්තොත් සත්‍ය අවබෝධය මාර්ගයට වැටෙනවා කියලා. ඒක හොඳ කතා. එතකොට ඔය අපි හිතෙන යමක් කරනොත් එහෙම ඒක ඔය අවංකවම ඒ හතරට එන්න කොහොම හරි. ඊළඟට අප දන්නවා අප ඉගෙනගෙන තියෙනවානේ සීල හතරක් කියලා. ඒවද දන්න අප පාතිමොක්ෂ සංවර සීලය කියලා කියන්නේ අපි අපිට දැන් තියෙන ඔය තුපාවිච්චි කරන පහ. අදිස්ථාන පුරුක සමාදන් වෙනවා මේ පහ බාර ගන්නවා කියලා. හැබැයි ආධ්‍යාත්මික මාර්ගයට එන්න ඕන නම් හොඳටම අර ආජීවස්තමක සීලයක් දක්වා පුල් කරගත්තොත් හොඳයි. එතකොට ලොකු රැකවරණයක් තියෙනවා. වර්තමාන හැදෙත් ඒක කරන්න පුළුවන් අපිට. බැරි නෑ. ඔය තුමි පරිසරයන්. දෙවන සීලය ඉන්ද්‍රිය සංවර සීලය. එතකොට ප්‍රාතිමෝක්ෂ සංවර සීල අපි දන්නවා ඒක ශ්‍රද්ධාවෙන් බුදුහාරු මට කිව්වා මම බාර ගන්නවා. ඒක තර්ක කරන්න නෑ දැන්. බුදුහාරු මට මෙන්න මෙහෙම කියලා කියනවා මම ඒක පිළිගන්නවා කියලා. එතකොට ඉන්ද්‍රිය සංවරේ සතියින් ඉන්ද්‍රිය සංවරේ තමයි සීල් බිඳගෙන යන්න ඉවුරු කඩාගෙන යන්න නැතුවෙන් උදව් කරන දේ. ඒ නිසා රූපවාහිනියෙන් ඉන්ටර්නෙට් එකෙන් පරිස්සම් වෙන්න ඕන. ඔය කොනිටන තැන් කැඩෙන තැන් තියෙනවා. ඒ වගේන් තමයි කැඩෙන්නේ. ඒ මාර්ගයෙන් අවතීර්ණ වෙන්න බැරි ආධ්‍යාත්මික සුවේ හරියට එන්නේ නැති පැතිවවා. ඒවට යමුනහම එන්නේ අපෝ ලොකු ගිල්ටි ෆීලිංස් ඇති වෙනවා. අයියෝ මම මෙහෙම කෙනෙක් මෙහෙම කළා නේද කියලා. හැබැයි තේරෙන්නේ කොහොඳයි අබ්බමත්තම් කයති කියලා චූටි වර්ධ සාල වරදක් ලෙස තේරෙන්නේ කොහොඳක් අත්දින. ඒ හොඳ සතිය නිසා. ඒතු ඉන්ද්‍රිය සංවරයේ සිහි සමාධියෙන් සම්පාදනය කරන්න ඕන. අපි පසුඟක් කතා කරමු. ආජීව පාරිශුද්ධි අපි අහලා තියෙනවානේ, එක එක්කෙනාට එක එක් ක්‍රමයකට. ගෞරවදු කීර්ති ප්‍රශංසා ලබන්නත් කරන්නේත් නැහැ අනවශ්‍ය දේ. නැත්තම් මුදල් බැංකු ගිණුම් වැඩි ලොක් කරගන්නත් මේ මුදල් මේ ආරක්ෂාවක් ෆයිනන්ෂල් සිකියුරිටි එකක් ලබන්නත් ඒක කරන්නේත් නැහැ. ඊට පස්සේ පච්චේ සංසිත සීල කියලා කියන්නේ ප්‍රතිවේක්ෂා කරනවා කියලා පාවිච්චි කරන දේ. දැන් හොකට ඇඳුම් අඳිනවා, කෑම කනවා, බෙහෙත් හේත් ගන්නවා, ගියත් තියෙනවා. ඉතින් ඒ එක ඒකෙදි පව අපි හිතුව ඇඳුමක් ගන්නකොට ඒක ඉන්දියාවදල තියෙන නැත්නම් බංග්ලාදේශි. ඒ ඒ ඒ ඇත්තන්ට පින් දෙන්න පුළුවන්. තමන් හම්බ කළ තම ගත්තේ වුණාට පටියක් ගන්න නැත්නම් සපත්තු ගන්නවා. හරකෙක්ගේ හමක් නේ ඒක, නැත්නම් මුවෙක්ගේ හමක් නේ, හෑන්ඩ් බෑග් එකක්. ඒක හමස්නිකයි. ඒ සත්ත ඒක මම දන්න කෙනෙක් කියන බූට්ස් දාන්න යාට වෙන දාන්න මෙන්නේ බූට්ස් එක ඉඹිනවා සමහරට මේ සතා සුවපත් වෙනවා කියලා. ඒක මම කියන්නේ එහෙම කරන්න කියලා. ඒ තරම් එයා කෘතඥතා පූර්ව කියනවා. ඒක හොඳ දෙයක්. අර මම කිය ඒක අර thank you කියන්නේ කිවි එකයි. දිවන්තෙන් මුළු ලෝකෙටම. ඒක නය නේ අපි. ඉතින් ඒ වගේ දේවල් පුරුදු වෙනවා. ඒක පාතිමෝක්ෂ සංවර සීලක තමන්ට තියෙන පාසිල් පද වීරමණී සීල කියන්නේ. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරයේ ආජීව පාරිශුද්ධියේ ප්‍රතිසන්නිෂ්ඨිත සීලය. ඔය ඔක්කොම කළාම මොකද්ද වෙන්නේ? දැන් මේ අපිට අත්දකින්න පුළුවන් අපි භාවනාවට වාදිනවා, මට චෝදනා කරනවා, අහා මේකේ තෙන්ද බැරි මට මෙන්න මෙහෙම දෙයක් වුණා කියලා. හැබැයි ඒක දකින්නම ඕනේ තෙන්දි. විපස්සනාවෙන් දැක්කම දකිනකල් ඒක පැසවෙනතුලි. පැසවෙනවා කියන්නේ මේ වචනේ සැර බාල සැර වැඩි වගේ ඒක තමන්ට තේරෙන ගැටියක් තියෙනවා. කොනිටන ගැටියක් තියෙනවා. ඒ විපස්සනාවෙන් දැක්ක ගම නැත්තම් තමන්ම තමන් දැක්ක ගමන් කැඩපතෙන් දකින්නවා වගේ. ඒයි විපස්සනාවෙන් කියවේ. ආහා මේක තියෙනව නේද බාලගට කියලා. එක පාටේක සුද්ධ වෙල යන එහෙම එකක් තියෙනවා. ඔය හැම එකක්ම කරනකොට දැන් වාක්‍යයක් කියන්නේ ඒක සුවදායක මනසක් ලැබෙන්නේ නැහැ සීල විසුද්ධිය නැත්තම් කියන අදහසට එන්නේ නිසා මේ කියා. ඔය හැම එකම ඩිංගෙ ඩිංග කළහම අද මේ ඩිංග හෙට මේ ඩිංග මං උදේ මේ මෙහෙම හිතුවහම වෙන්නේ අපිට මතකද අපි ඉගෙන ගත්ත අර සබ්බාසසු ත්‍රිවි අර සංවරා පහතබ්බ පටිසේවනා පහතබ්බ අදිවාසනා පරිවර්ජනා විනෝදනා පහතබ්බ කියන ඔක්කොම ටික එකට මිශ්‍ර වෙලෙනවා. ඇත්තම භාවනා පහතබ්බ එකක් තියෙනවා ධම්ම විචිත සම්බන්ධ වෙන නිසා. එකට එක සම්බන්ධ වෙන බව මතක තියාගන්න. නැත්නම් සීල ඉදර වුණාම මේකට යනවා කියන අදහසට තියාගන්න එපා පරිපලක් වගේ. ඒ ටික යන්තම් පසුබිමේ තියාගන්න. අපි සූත්‍රයක් සාකච්ඡා කරමු. තව එකක් කියන්න ඕන මං අතිශයින්ම ගෞරව කරන ගුරුතුමෙන් මටම කියපු දෙයක් තියෙනවා. ඒකම ඉංග්‍රීසියෙන් කියේ command mind කියලා. මනසට තද බලසම ආඥාවක් දෙන්න කියලා. Regulate the conduct. Taman රසට ඕන හැටි නෙවෙයි. Tamanගේ නිබ්බානය සඳහා අවශ්‍ය විදිහට. දැන් සීල් රකින්න ඕනේ අපි නිබ්බානයට මුරුම වෙන විදිහට. අවසාන අනුපාදා පරිනිබ්බාන හිතේ තියාගන්න ඕන. මගේ මනස කැළඹෙන්නේ මේ නිසා කියලා. ඒක අවසාන ඉලක්කය වෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ කියනවා keep the heart straight and clear යන උජුප්පටිපන්න වෙන්න කියලා. සක්කෝ උජුච සූජුච කියන්නේ එහ අවංක වෙන්න. තමන්ටම තමන් ඇත්ත කියන්න ඕන. අපිට ඒක කරන්න පුළුවන්. ඒ ටික අමතක කරමු අපි දැන්. අපි රතවිනීත සූත්‍රය ගැන නෙවෙයි කතා කරන්නේ. මා සූත්‍රේ නම කියන්නේ නැතු මා සූත්‍රය සාකච්ඡා කියන අංගුත්තනිකාය තියෙන අකුසල සමාපත්තික සමවැදින් නැල්ලු කෙනෙක් ශ්‍රද්ධාව තියෙනවා නම් බුදුහාම කියනවා සමාපatti හොත් ශ්‍රද්ධා ආව නැති වෙච්ච ගමන් තමයි අකුසලයට යන්නේ. ඒ නිසා තමයි අප හැම තිස්සෙම වටමයි මා කියා ගන්න මෙතන බුදුරජාණන් වහන්සේට සැබෑ ලෙසින් ආදරය කරන්නේ. මට බුදුහාම මෙහෙම කිව්ව මම ඒ දේ කරනවා කියලා. අනාථපිණ්ඩික ගහපතිතුමා බුදුරජාණන් වහන්සේ ළඟට උපාසක සතෙහි පරිවතු යන භගවතේන උපසංකම් උපසංකමිත්වා භගවන්තං අභිවදිත්වා ඉක්මන්තං නිසි භාග්‍යතුන් වහන්සේට වැඳලා සුදත්ත සිටුතුමා පැත්තකින් වාඩිනවා. බුදුහාන්ට තාම ආදරේ අපි දන්නවා. සරිත්හන් තමයි ගොක්ම ආදරේ. බුදුහාන්ට ගෞරවය තියෙන සරිත්හන් ආදරේතුමා. එතෙන්දී සාරිපුත්තයන් වහන්සේත් එතන හිටියා. එතකොට දැන් බුදුහාමුදුරන්ගේ ක්‍රමයක් වෙන්න ඇති අරත්තන්ට නොකිය මේක අහගන්න සාරිපුත්තහන්ට කියනවා. යංකි ඉන්ති සාරිපුත්ත ජානියාට ගිහි ඕදාට වසනං සාරිපුත්ත යම් ගිහි ඇත්තු ඒ කියන්නේ කහපාට ඇඳුම් අඳින්නේ නැති ඇත්තු ඒ ඇත්තු දන්නවනම් පංචසු සික්ඛාපදේසු සංඋත කම්මං තමංගේ චර්යාව ඒ පංච ශික්ෂා පදයන්ගේ මම මේ වචනේ මේ විදිහට පාවිච්චි කරනවාද ශික්ෂා පද පහේ පංච ශික්ෂා පදයේ තුල සංවර වෙන්න හිතාගත්තු ඔන්න හොඳ වචනයක් චතුන්නං අහබ්බි ආභි චේතසිකානං හත් ඉහෙළම චිත්ත tattweට මනස යාකරන නැත්නම් ගැඹුරු චිත්ත චෛතසික මට්ටමකට යාකරන දිත්ත ධම්ම සුඛ විහාරාණං දිත්ත ධම්ම සුඛ විහාරයන්ට නිකාමලාභින් අපිට දිත්ත ධම්ම සුඛ විහාර කියලා අහලා තියෙනවා මේක වෙනස් එකක් හැබැයි දිත්ත ධම්ම සුඛ විහාරාණං නිකාමලාභින් කරදරයක් නැතුව හිතට එනවා නම් ඒවා අකිච්චලාභින් වැඩි කරදරයක් නැතුව ලබන්නත් පුළුවන් නම් වැඩි මහන්සි වෙන්නත් ලබන්නත් පුළුවන් නම් නිතර ලැබෙනවා නම් එයාට පුළුවන් සුවාකංකමානෝය කැමතිනම් තමන්ම තමන් ගැන තීරණයක් ගන්න පුළුවන්. චීන නිරයෝමි මම ආයනං මනුෂ්‍ය tattven පහලට යන්නේ නැහැ. චීන තිරච්ඡාන යෝනි කොහොමටවත් කකුල් හතර කෙනෙක් වෙන්නවත් කකුල් නැති ඇතු වෙන්නවත් වෙන්නේ නැහැ. කකුල් දෙකේ ඇතු වෙන්නවත්. චීන පෙtti විසයා මනෝමය ශරීර ලබන පෙtti විශේ වගේ දෙයකට යන්නවත් නැත්නම් අපාය දුක්ගති විනිපාතේ දෙලට යන්නේ නැති ධම්මසෝතේට පැමිණිච්ච සත්‍යාබෝධයේ මාර්ගයේ පළමු වතාවට පිවිද්දිත කෙනෙක් බවට පත් වෙනවා අවිනිපාත ධම්මෝ ආය වැටෙන්නේ නැහැ නේතෝ සම්බෝධි පරයනෝ ඒකායෙන්ම ආරි සත්‍යාබෝධයේ මාර්ගයට පිවිසලා ඉන්නේ එයා වන් වේ වලට වැටලා ඉන්නේ ආයේ ආපස්ස හැරෙන්නේ ඇකිලිම් යන්න පුළුවන්. මොම්ම තේරෙන්න කියා. එතකොට පංච ශික්ෂාපද අපි දන්නවා. කතම් මේසු පංචසු ශික්ෂාපදේසු සංවිත කම්මන්තෝ හෝති. මොන ශික්ෂාපද පහේද? පානාතිපාත පටිවිරතෝ හෝති. ද ඒක ඔයාලා ළඟ තියෙනවා. ඒකින සතුටු වෙන්න ලෝක මිනිසු කුච්චරණ සත්වයෙන් මරනවා ඝාතනය කරනවා කුච්චරණ කෑම සඳහාම සත්වයෙන් ඝාතනය කරනවා අදින්නාදාන පටිවිරතු හෝති තමන්ට නුදුන් දේවල් ගන්නේ නැහැ තමන්ට අයිති නැත්නම් ඒක ගන්නේ නැහැ හොරි කාමේසු මිච්ඡාචාරා පටිවිරතු හෝති විවාහකනම් තමන් ඒ විවාහක ඒ පරිසරය තුල පමණයි ලිංගික ආස්වාදයන් පත්පත්න්නේ මුසාවාදා පටිවිරතෝ හෝති බොරු කියන එකෙන් අයින් වෙනවා. සිදු නොවිච්ච දෙයක් කියන්නේ. සිදු වෙච්ච දේ ගැන පමණයි කතා කරන්නේ. ඒ තනවස්සේ විදිහට නෙවෙයි. සුරාමේරයෙන් අයින් වෙනවා. මත්තුන જાති ගන්න බොන්නේ නැහැ කන්නේත් නැහැ. මොලේ විකෘති වෙන. මෙන්න මේ ටිකේ ඉන්නවා. ඉමේසු පංච සික්ඛාපදේසු සංඋත කම්මන්තෝ හෝති. ඔන්නේ ඊළඟට මේ වචන ඉගෙන ගන්නවා. දැන් මේක අරගෙන වෙන තැනක එහෙමත් කිව්වා මෙහෙමත් කිව්වා කියලා ආයෙ දවසක් කතා කරන්නවත් තව තැනක ගිහිල්ලා කතා කරන්නවත් නෙවෙයි එක්කින් අපි මේ බණ අහන්නේ. මටම මගේ ඔළුවට දාගෙන මගේ හිතට දාගෙන මගේ නිබ්බාන දිසා මම ඒක පාවිච්චි කරන්න බවන. කතමේසං චතුන්න ආභි චේතසිකාන මනසේ ඉහළ මට්ටමකට හිත තල්ලු කරන ආභි චේතය කියලා මම අද ඒකට විවරණ දෙන්නේ ඒ විදිහට. තථාගත ධර්මයට අනුරූපම චෛත්‍යසික මට්ටම ඩිංගක් ඉහළට යනවා. ditta dhamma sukha viharana meten bima me irida me sanduda me abude me adaval ma mama tathagata dharmaye kotaskarayak neda kiyana suvisala wu nirmala wu niramisa sukhe labanna puluwan e ditta dhamma sukha vihare nikamalabi nirantarein laba ganna puluwan wenne akichchalabi wedi karadareyak nathuwa ගොඩක් වැඩ කරලා ගලා ගන්න ඕන දෙයක් නෙවෙයි බවට පත් වෙන්න අකසලාභී වැඩි මහන්සියක් නේද ලබා ගන්නට පුළුවන් වෙන හතර මොකද්ද? ධානාගෙන නෙවෙයි දැන් මේ ditta dhamma sukhi vihara කිවට කියන්නේ. තාම ලේසි අපට කරන්න. ඒක පුළුවන් තරම් බුදුහන්ට ආදරේ කරන්න. මේ වචනේ මම කතා කියන්නේම ඒක තරම්ම වැදගත් නිසා. සද්ධා වැඩි කර ගන්නවා කියන එක තමයි. නමුත් අපේ මේ ඔළුව වලට යනවා ඒකට. Fall in love with Buddha, Siddhartha. Ida Sariputta, Arya Savako, Buddhe avicca pasadena samannakatu. Buddhu hamdru, gena nosellana saddhavakata inta patangano. Holla gandipayik. Buddhu hamdru, kienekchana api adarin garukanwan, rin punchi kalindala uluvata dhamme hindahari, amma tatara sanskrutiyata pinsiddha wentahari, api yara kemiti den. මම එයා කියලා කියන්නේ තාම ගෞරවයෙන්. ඒ තථාගත සත්වයන් අරහං සම්මා සම්බුද්ධයි. විද්‍යාචරණ සම්පන්නයි සුගතයි ලෝකවිදුයි අනුත්තරෝ පුරුදම් සාරති. සත්තා දේවමනසා. බුද්ධෝ භගව අපි ඒක දන්නවා. අයම් පඨමු ආභිචේත සිකෝ. මේ තම්මා පළවෙනි ගැඹුරුම සිතේ පහළ වෙන ගැඹුරුම සිතවිල්ලකේ. තමන්ට එනවනම් මම බුදුහාමට සම්බන්ධයි එතකොට. ඒතර මම නිකන් හැමදාම උදේට වැඩ කරලා පඩියක් කරගෙන හැන්දෑවට grocery store ගිහලා ගෙදර ඇවිල්ලා පවුදාට අතයිත් ඇඳුම් හොදලා මේ washing machine එකට දාලා ඇඳුම් මැදලා ආයෙත් සාරි start කරන ගෙදර ගිහිල්ලා දරුවගේ දරුවෝත් ඉස්කෝලේ හැමේ දාලා එකට කතා බහ කරලා ආයෙත් ඒකම නෙමෙයි දැන් මෙතන. ඒකක් කෙරෙන ගමන් ඒවත් කෙරෙන ගමන් මේ ආභිචේතසික දුට්ඨ ධම්මසුඛ විහාරේට මං එන්න ඕන. බුදුහාමුදුරුවන්ට මං ආදරේ කියන එක දෙන්න ඕන. ඊළඟට අයම් පඨමෝ ආභිචේතසික දුට්ඨ ධම්මසුඛ විහාරෝ අධිගතෝ හෝති. ඔන්න ඊළඟ ඒකට තියෙන හොඳ විශේෂණ පද ටික. අවිසුද්ධස්ස චිත්තස්ස විසුද්ධියා දැන් සීල විසුද්ධිය ගැන කතා කරන නිසා එක හොඳයි. පවිත්‍ර නොවූ සිතේ පවිත්‍ර සඳහා අපරියෝදාත් පිවිතුරු නොවූ සිතේ සිත පරියෝදපනාය සෝදා ගන්නට. අර තථාගත ධර්මත් මේ බුදුහාර කරන පින්නවා ඒ යසිනමත් බව. තුටේකින් කෝටි ප්‍රකෝටි අංශු මාත්‍රයක් හරි මට කිත්තු වෙන්න පුළුවන්. එinsa බුදුහාඳුරගෙන නිර අභි ගැඹුරුම මනසින් හිත නිකම්ම නිකං පොයට ඉතරක් නෙවි පන්සලකට නෙවි පිළිමේ දැකලා නෙවි මං බෞද්ධ හින්දම නෙවි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට කුච්චර ආදරේ තිබුණද බිම්බ බුදුහාඳුරමක් හැටියට යසෝදරා ඊට පස්සේ ප්‍රජාපති ගෞතමි සාරිපුත්යන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මහා කච්චානහඳු පුන්නමන්තානි හඳු බුදුම ආදරයෙන් තිබුණ ඒ ආදරේ ඒ ගෞරවේ සියා ගන්නට ඊට පස්සේ පුණ්‍යපරං සාරිපුත්ත අරිය ශාවකෝ ආරිය ශාවකයෝ අපි එතකොට අපි දැන් සිංහල බෞද්ධ නෙවෙයි ඉස්සී පුරුෂ භික්ෂුනෝ භික්ෂුනෝ වෙයි අපි ආරිය ශාවක කියලා හිතා ගන්න ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගත් උහුති අපම අපද පිළිගත්තනේ අපිට දැන් අනිත් ඒවා වුන්නේ නැහැ. අර අර ආගමට වඩා මේක හොඳයි කියන්ට ගන්න උත්සාහයක් නෙවෙයි. ඒක ඒක ලාබාලම හෝඩියේ පන්ති වැඩක්. ඒ නිසා ඒක කරන්නේ නැහැ දැන් අපි. ඒක පහු කරලාවිල්ලා තියෙනවා. මේ අප මනසට ටික ටික දාගන්න නැත්තම් ඒකෙන් කොහොමද මගේ දුක් විඳින නිවන්නේ? සංසාර දුක අඩු කරගන්නේ සංසත්‍ය මේ පැවැත්මේ දුක තේරුම් ගන්න කොහොමද කියලා බලන්ට ඒක හොයන. ඒක උදව් කරගන්න මේ හොයන. ස්වාක්ඛාතෝ භගවතා ධම්ම විභාග්‍යතුන් වහන්සේ කියපු ධර්මයේ ස්වාක්ඛාතයි අඩු පාඩු ඇතුව භාගයට කාට කියලා නැහැ. සම්දික්ඛිකෝ අද කළොත් මේ தත්ත්වය මේ පැයි ඒක පාවිච්චි කළොත් මේ පැයිම සුවේ ලැබෙනවා. අකාලිකෝ පස්ස කාලෙකට යන්න ඕනේ. ඒයි පස්සිකු. ඕන කෙනෙකුට ඒක කියන්න පුළුවන් ඕ මම මේක කළා මට මේ සුවේ ලැබුණා. මම සීලෙ පිළිපිටුවා මට මේ සුවේ ලැබුණා. මම භාවනා කළා මට මේ සුවේ ලැබුණා කියලා කෙනෙකුට කියන්න පුළුවන්. තමන්ටම තමන් තමයි සාක්ෂි දරන. ඕපනයිකු තමන් මේක කරනවා. තමන්ම ප්‍රැක්ටිස් කරන්න ඕන. තමන්ම එක්ස්පීරියන්ස් කරන්න ඕන. අර යා මෙයා කිව්වා එක අතින් මෙතන හල්දින තාම එතනින් මෙතන හස අපි කොහොමද කරන්න කියලා හිතනවා නම් ඔබ හැල්ලාම ආරන් ඉතින් පච්චත්තම් වේදි තබ්බෝ විඤ්ඤෝහි කල්පනා කරා මෙතන ඉන්න ඔක්කොම විඤ්ඤෝ එතකොට පච්චත්තම් වේදි තබ්බෝ මේ කියන්නාගේ කියන දේ නෙවෙයි ඔබට වෙනම විදිහකට ඒක තේරෙන්නේ සමහරට මේ මාර්ගය එකයි ඇති තම තමන් තුම නැහැට තේරුම් ගන්නට ඒක ඊගෝ ඇඩ් කරගන්න නෙවෙයි පිහත් එතකොට ලොකු කෘතඥතාවයක් ඇති වෙන්නේ. ඒ කෘතඥතාවෙ කිනකේ තරම්ම වැදගත්. ඊට පස්සේ තුන්වෙනි එක. පුණ්‍යච පරංස් ඒකෙත් අර විදිහටම තියෙනවා. අවිසුද්ධස්ස චිත්තස්ස විසුද්ධියා. පාලි වචනම කියනනම් විසුද්ධ නැති චිත්ත විසුද්ධ කරගන්න. පිරිතුරු නොවෙච්ච සුදු නොවෙච්ච හිත සුදු කරගන්න. ඒ ඒ වචන අරන් තර්ක කරන්න එපා මේ කවි භාෂාවට. පුණ්‍ය පරං සාරිපුත්ත අරි ශාවකෝ සංඝේ මේ සමු මේ මාර්ගයට පිවිසි සමූහයක් ඉන්නවා. භික්ඛු භික්ඛුනි උපාසක උපාසික ඒ හතරම. ඊයතු වෙන නොසල් වෙන පැහැදීමක් ඇති කර ගන්නතු මේකේ තාව නිසා නේද ඒ උත්තමයා ඒ උත්තමාව මේකට ආවි අර කල්යාණ මිත්‍රයා අර කල්යාණ මිත්‍රියේ ඒසුවේ විඳින්නේ මේ ධර්ම මාර්ගයට ආව නිසා නේද කියලා තියෙන්න ඕන මුදිතා චේතනාව. යුනිෆෝම් එක නෙවෙයි මාර්ගය ප්‍රතිපදාව. සුපටිපන්නෝ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම මාර්ගය අනුගමනය කරන ඇත්තෝ ඒ සමූහය ඒ පිරිස කවුරුන් හෝ වේවා සුපටිපන්නයි ප්‍රතිපදාවට හරියට එනවා. උජුපටිපන්නයි අනුන් රවටන්න නෙවෙයි බුරුවට නෙවෙයි මායාවට නෙවෙයි කුහක කමට නෙවෙයි උජුපටිපන්නයි. ඥායපටිපන්නයි තථානුකූල ප්‍රතිපදාවකට ඇවිල්ලා තියෙන සාමිචිපටිපන්නයි බොහොම මිත්‍රශීලී වේ මාර්ගය යන්නේ. මාකේතියෙන් තේරෙන්න ඉතරයි කිව්වේ. එතකොට සෝවාන් මාර්ගයට පිළිපන් මාර්ගයට මාගේ තේරුම් ගන්න. ඒ අට දන්නවා. ඒව ගැන කතා කරන්නේ. ඔයතුර කතා කරන මේ කතා අහන බොහෝ අය ඒක මුල් කොටසින් ඉඳන් පුළුවන් සමහරට. මම කෙනෙකුට සහතික දෙනවා නෙමෙයි. නමුත් එහෙම විය යුතුයි මේ වෙනකොට. ඒතොට ආහුණෙය යමත් ගෞරවයෙන් තෑග්ගක් දෙන්න තරම් වටිනවා. ගෞරවයෙන් යමත් දීමට වටිනවා. ප්‍රතිශිතින් নমස්කාර කරන්න වටිනවා. හේතු ලෝකේ යහත් දිසා තියෙන පුණ්‍යක්ෂේත්‍රය කියලා ගෞරවාන්විත සේනහසක් උන්වහන්සේලා ගැනත් ඇති කර ගන්න අපිට හමු වෙලා තියෙන උතුම් පිරිස් හතර වර්ගයේ මේ ඇත්ත ගැන මුදිතා සාගත ගෞරවාන්විත චේතනා තියෙන්නට ඕන. කෘතඥතාව වැඩගත්. ඊළඟට පුණ්‍ය පරන් එතකොට එතෙන්දි තියෙන අවිසුද්ධස්ස චිත්තස්ස විසුද්ධිය. අප්‍රියෝදාත අස්ස චිත්තස්ස පරියෝධපනාච හතරවෙනි ditta dhamma sukhi viharane ආර්යකාන්තේ සීලෙහි සම්මන්නාගතු සාරිපුත්ත ඒ ඇත්තෝ ඒ ගිහි ඕදාත වසන ඇත්තෝ අරියකාන්ත සීලේ ආර්ය මාර්ගය සූපත් කර එපැත්තට සූපත් කරමින් යන සීලේ. ඒතර සීලේ අපි මම මේ සීලේ අනුපාදා පරිනිබ්බාණය සඳහා යොදා ගන්නටයි මේ කරන්න කියන අදහස තියෙනවා. ඒක තේරෙන්නේ තමන්ට හිත කොනිස්තන කොටයි. මට මේ දුක දැනෙන්නේ මේ දුම්මනස් දැනෙන්නේ මේක නැති නිසා කියලා හිතනකොට. ඒ නිසා අනුපාදා පරිනිබ්බාණත්වයේ සඳහා යොදා ගන්න ඕන හිරියොත් අප එකත් එක්ක යන සීලය සමාජික සීලයක්. එක සමාජයට අත සීලයක්. ඒක අවශ්‍යයි හිරියොත් අපත් එක්ක. yeah ඔත්තප්ප දෙකත් එක්ක. නමුත් නිබ්බාණයට මම මේක යොදා ගන්නවා කියන එක අවහම විශාල තමන්ට විස්තර කරන්න බැරි නොහැකි හැකියාවක් විසින් තමන් තල්ලු කරනවා. ඒක සිද්ධ වෙනවා. ආකස්මික ඒ සද්ධා විද සත්සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍ර ධර්ම බල ධර්ම වල හරිය කමන්නේ තල්ලුවක් එනවා. ඒ වචනේ හොඳ නැහැ නමුත් ඒක වෙනවායි. කාන්දන් ශක්තියෙන් ඒ පැත්තට දෙනවා. එතකොට ඒ විඤ්ඤුපසත් චරිච්ච බිලිච්ච නැති සමාධි සම්පත්තනිච්ච සමාධිය සඳහා උදව් කරන ඒ ශීලවන්ත භාවයේ තියාගන්න ඕනේ. ඒ වචනේ හොඳ නැහැ. ශීලවන්ත කියනකොටම පොයේ මතක් වෙන උතුරු සලුවක් මතක් වෙන එකයි නරකයි. එහෙම නැතු වෙන්න ඕනේ. අපරාමත්ත සමාධි සංවර්ධනෙ. මේකේ හතරවෙනි ආභිචේති සිකෝ දිට්ඨ ධම්මසුඛ විහාරෝ. ඒක දිට්ඨ ධම්මසුඛ විහාරයක්. ගැඹුරුම ආභිචේතසිකෝ නිකම් මේ අනිත්‍ය හොඳයි කියනවට නෙවෙයි. හා එයා හොඳයි මෙයා හොඳයි. ඒ පුතු ජන බරණනාවෙන් සැනසෙන්ට නෙවෙයි. ඊට වඩා ගැඹුරුයි මේ. ඒ ditta dhamma sukha විහාරයේ පැමිණ අවිසුද්ධස්ස චිත්තස්ස විසුද්ධිය අපිරෝධාත චිත්තස්ස පරියෝපදාය. මෙන්න මේ හතර තැනෝ. ඒතර බුදුහාන් ඊට පස්සේ සාරිපුත්තාණන් කියන සාරිපුත්තේ යංකින්චි යංකංචි සාරිපුත්ත ඥානියත් ගිහි ඕදාත වසන පරිදි නොවිච්ච හිස මුඩු නොකරපු ඕනම කෙනෙක් ශික්ෂා පදයේ දෛනික ජීවිතයේදී තියෙනවා. ඒක තියෙනවා කියලා දැනගන්නත් ඕන. මේ වෙන කෙනෙක් එක්ක කතා කරන්න නෙමෙයි. අබෞද්ධ කෙනෙකුට මං කවුද කියලා කියන්න ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න නෙවෙයි. සම්මුත කම්මන්තං ඊබගේ මේ හත් ගැඹුරු මනසේ පහළන ditta dhamma sukha විහාරවලට නිතර තියෙනවා නම් නිරන්තරයෙන් බුදුහාගෙන අර්ථීනේ කරන්න පුළුවන්. හීන නිරයෝම්හි ආය නම් මේ මනුෂ්‍යාත්ම භාවයෙන් පහළට යන්නේ නැහැ කියලා තීරණය කරන්න පුළුවන්. අපි කියන්නේ භවයේ සැලසුම් සහගත කරගන්න ඕනේ කියලා. පුළුවන් එක් කරන්න නැත්තම් කරගෙන ඉන්නේ පුළුවන්. අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායන. ඊට පස්සේ එතන ගාතාවකුත් තියෙනවා කෙටියෙන්. නිරයේසු භයං දිස්සා පාපානි පරිවජ්ජි. මීට වඩා පහළට දැන් තියෙන සත්‍යෙම දුක දන්නවනේ. ඒ නිසා පාප කියන කොටසෙන් අයින් වෙන්න. මොකද මේ කම්මස්සකතා ඥාන ඉන්දෝ මේ කම්ම තම සංඛාරපච්ච විඥාන විඥානපච්ච නාම රූපම් මේක තමයි කියන්නේ. ඒකින්ද ආර්ය ධම්මං සමාදාය පඬිතුෝ පරිවජ්ජේ ඊ වයින් කරන්න ඕනේ ආර්ය ධර්මය දැනගෙන. ඊළඟට අනුසරය සම්බුද්ධං තථාගතයන් වහන්සේ සිහිපත් කරගන්න අනුස්මරණය කරන්න. ධම්මං චානවිතක්කේ ධම්මේන ධම්ම විෂයෙම පුරුදු කරන්න. ඒ කාටවත් කියන්න නෙවෙයි. අරය කිව වැරදි නේද කියලා ඊළඟ දවස ඔප්පු කරන්න නෙවෙයි. ඒ ඇති ඒ ඒ ඒ කලබලයට ගිය තියපද අභ්‍යාපජ්ජන්ත හිතං චිත්තං දේවලෝකාය භාවයේ අභ්‍යාපජ්ජෝ හිතේ තමන්ත හිතපත් වූ සිත මුළු ලෝකයටම පතුරවන්න. එහෙම වුණහම සත්‍ය අවබෝධය කරගන්න පුළුවන්. බුදුහා කියන එහෙම එක්කෙනාට සාන්ත කෙනෙක් කියලා මට කියන්න පුළුවන් කියලා. ඒකට ওই ටික තමයි සීලේ සීල විසුද්ධිය. සීල විසුද්ධියෙන් පස්සේ චිත්ත විසුද්ධි වෙනවා නෙවෙයි. ඒ සමාධියයි සීලය දෙකකට යන්නේ. ඒ භවනා කරන එකනා දන්නවා කොයි වෙත්තෙන්දද මට චෝදනා කරන්නේ කට්ටුවානේ ඉන්නේ සීලයෙන් කියලා. එනිසා තමන් බාර ගන්න සීලයක් තියෙනවා නම් කොයික හව කමන්නේ ඒක බාර ගන්නද? ඒක උදව් කරන්න පුළුවන් ඉන්ද්‍රිය සංවරේ, වගේම නැති ගීත වාදිතයින් කරන්න පුළුවන් නම් ඒවයින් කරන්න. ඒකට වඩා බුදුහාන්ට කිත්ති. බුදුහාන්ට ආදරේ නිසා ඒක කරන්නේ කියලා. බුදුහාන්ට කියලා වෙන්තුන මිත්‍රෙන් උන්වහන්සේ ආදරේ කරන්තුන්. සාරිපුත්ත හාමුදුරන්ට ආදරේ කරන්තුන්. ධර්ම සාකච්ඡා දිතරක් නෙවෙයි. හැමතැනදී සම්මා සම්බුදු සරණයි. අපිත් බණහන්ද කැමති කල්යාණ මිත්‍රයන්, කල්යාණ මිත්‍රයන් තවත් සාකච්ඡා කරන්නේ කල්යාණ මිත්‍රයන් බවට පත් වුණාට පින්. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. හොඳයි, මම හිතනවා මම චිත්‍රරාජ පසුමහත්මියට මේ වෙන්නම් සාකච්ඡාව ආරම්භ සාකච්ඡා කොටසට පිටින් ආරම්භ වෙයි. තේරුවන් සරණයි සත්කිතුමා ඇතුළු කල්‍යාණ මිත්‍ර හැම දිනටම ගන්න තරම් දෙයක් නැහැ. නමුත් ප්‍රතිපදාවක් ප්‍රතිපදාවේ අපි ප්‍රතිපදාවක යෙදෙන අය විදිහට ප්‍රායෝගික කරුණු කීපයක් හිතට ආවා. මම හිතනවා ඒක ඉදිරිපත් කරන්න එක හොඳයි කියලා. මොකද මේ සීලය කියන එක අපිට සත්‍යිකවම තේරුම් කරලා දුන්න මේ තමන්ගේ අවංකකම කියන එක. තවත් විදියකට කිව්වා මේ මගේ සීලේ අඩුවක් තියනවාද කියලා තව කෙනෙකුගෙන් අහන්න ඕනේ නෑ කියලා. ඒ වගේම තමන් තනියම ඉන්නකොට අර තමන් බාරගත්ත ඒ සීලය තමන් ළඟ තියනවාද කියන එක. මොකද මේ සීලය කියන වචනේ ඇහෙනකොටම හිතට එන දේ තමයි අනිත්‍ය, මම සිල්වත් කියලා දකින්න ඕනේ කියන එක. එහෙම අවශ්‍යකමක් නැති බව අපිට තේරෙන ටිකක් කල් යනවා. ඒ අවශ්‍යකම තියෙන්නේ ඇත්තටම තමන් තමන්ට අවංකද කියලා තීරුම් ගත්ත දවසට තමයි ඒක තේරෙන්නේ කියලා හිතෙන්නේ. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන කරුණ විදියට හිතට එන්නේ සතිය. මොකද සතිය කියන එක අපි මුලදී සතිමත් වෙන්න පටන් ගන්නකොට අපිට මේ සතිය අනිත් දේවල් වගේ එනවා යන ගතියක් තියෙනවා. දැන් එනවා, තව ටිකකින් නෑ, ආයි එනවා, ආයි යනවා, එහෙම ගතියක් තියෙනවා. ඔය ආදී වශයෙන් තමන් එදිනෙදා කරන වැඩවලට සතියෙන් ඉඳගෙන සිහියෙන් ඉඳගෙන කරන ගමන් ඒව කරලා තමන්ගේ අත්පය නමනකොට අපිට තදාගෙන තේනවාද කියපු විදිහට ඒ සතිපට්ඨාන සූත්‍රයේ ඒ ආකාරයේ මේ දේවල් පුහුණු කරනකොට සතිය ක්‍රමක්‍රමයෙන් පුදුම යාලුකමක් ඇති වෙන බවක්. ඒ වගේම ඒ සතිය හොඳින්ම වැඩුණාම හෙවණැල්ලක් වගේ අතාරින්නේ නැහැ කියේටවත් කියන එක තමයි තේරෙන්නේ. එවැනි සතියකට එවැනි සතියක් ඇති වුණාම ඒ සීලය කියන එක ඇත්තටම කාගෙවත් අහන්න ඕන දෙයක් වෙන්නේ නැහැ. මොකද පුංචි හෝ වරදක් කරනකොටම සතිය පෙන්නවා ඕක වැරදි, ඔය මොකද කරන්නේ කියන වගේ ගතියක් ඇති වෙනවා. ඉතින් මම හිතන්නේ අපිට මේ සීලය ගැන කතා කරනකොට හොඳින්ම තීරුම් ගන්න ඕන එක තමයි දැන් පොඩි ළමයින්ට නම් කියලා දෙන්නකොට කියන විදිය තමයි මේක තුනක් තියෙනවා, ලෙවල් තුනක්, එහෙම නැත්නම් මට්ටම් තුනකින් සතිය දියුණු වෙනවා කියන එක. පළවෙනි එක තමයි දැන් අපි සාමාන්‍ය උදාහරණයක් අරගත්තාම දැන් මොනවා හරි කරලා ඉවර වුණාට පස්සේ ඉතින් දවස් දෙක තුනක් ගිහිල්ලා හරි හිතෙනවා අයියෝ මං ඇයි අර එහෙම කරේ, ඒක කරන්න යුතු දෙයක් නෙමෙයිනේ. එතකොට වෙන්න ඕන දේ සියල්ලම වෙලා ඉවරයි. ඉතින් ඒ සතියෙන් තමයි අපි පටන් ගන්නෙ. මොකද ඕනම වරදක් කරාම තමන්ට තමන්ගේ හිත දෙස් දෙන ගතිය තමයි මුලින්ම අපිට දැනෙන්නේ ඒ පහුවෙලා හරි. ඒ අපේ මුලින්ම මූලිකව සතිය තේරුම් ගත්තාම වෙන දේ කියලා තමයි දැනට තේරුම් ගන්න තියෙන්නේ. ඒ වගේම දෙවෙනි අවස්ථාව තමයි කියලා හිතනවා. දැන් යමක් කියන්න හෝ වැරදි දෙයක් කරන්න ලෑස්ති වෙලා ඒ අතරමැද හිතනවා, ඔය මොකද කරන්නේ, ඕක ඔක්කොම කරන්න හොඳ නැහැනේ, ඔහොම කියන්න හොඳ නැහැනේ කියන විදිහට සතිය මතක් කරලා දෙනවා. එතකොට ඊට වෙටි පොඩ්ඩක් සතිය මෝරලා කියලා හිතෙනවා. ඒ වගේම තුන්වෙනි අවස්ථාව වෙනකොට මට හිතෙනවා ඒක තමයි අපිට ඇති වෙන්න ඕන කියලා. මොකද මේක හිතට එනකොටම, සමන්ගේ හිතට ඒක සිතිවිල්ලක් වශයෙන් එනකොටම එතනින් කාටවත් හානියක් වෙලත් නැහැ. තමන්ගේ හිතෙන් ඒක දැකලා ඕක වැරදි කියන එක තේරුම් ගන්න තත්වයට සතියපත් වුණාම අන්න එතනදී මේ අවංකකම කියන එක එනවා. තමන්ටම තමන් අවංක වුණාම කියලා කියන වචනේ එතනයි කියලා හිතෙනවා. ඒ අවස්ථාවට පරමිත සතිය තීක්ෂණ වුණාම කෙනෙකුගේ අතින් මේ සිදුවෙන වැරදි සිදු නොවන්න තියෙන ඉඩ ඉතාමත්ම අල්පයි. එවැනි කෙනෙක් වෙන්න ඕනේ සත්‍යජිතුමා කියපු විදිහට පුංචි වරදක් හරි වුණොත් අඩු ගාණි තවත් කෙනෙකුට කියලා මගේ අතින් මෙන්න මෙහෙම දෙයක් වුණා කියන එක කියලා ඒක තමන්ගේ හිතෙන් ඉවත් කර ගැනීම අවශ්‍ය වෙන්නේ කියන එක. ඒ වගේම ඇයි එහෙම කරන්න ඕනේ කියන එක අපි තවත් ටිකක් ඉස්සරහට හිතුවොත් අපි දන්නව භාවනාවකට යොමු වුණාම මේ පංච නීවරණ කියලා ඉන්නේ මොනවද අපේ කියලා. මේ පංච නීවරණ ඇත්තටම තමන්ට අවංක වුණු තරමටම ඇත්තටම ඒ සමාධියකට පැමිණීමට ඉතාමත්ම පහසුකමක් දැනෙන බව තමයි ප්‍රායෝගිකව තේරුම් අරගෙන තියෙන්නේ. ඒ නිසා මම හිතනවා ඒ අදහස ඉදිරිපත් කරන්න ලැබුණේ ඒක හොඳයි කියලා. හැමදෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කිතමන්නේ. මම කැමතියි දිලෘක මහත්මයාට දෙන්නේ. අස්සයි සතුටුමනි, කල්‍යාණ මිත්‍රයන්ද හැම දිනටම පෙරවන් සරණයි. මම හිතන්නේ මස්සන් ඇත්තටම එකතු කරන්න කියලා විශේෂ කාරණයක් නැහැ. බොහෝ කරුණ සත්‍යජිත් මාසා චිත්‍ර මහත්මිය අපිට බොහොම හොඳින් පැහැදිලි කර දුන්නා. සීලය අනිත් වෙන විදිහකින් නෙවෙයි, අපි දකින්න දෙයකට වඩා දකින්න දෙයකට වෙනස් විදිහකට මේක මේ reflection එකක් වගේ. උදාහරණයක් වශයෙන් දැන් අපි හිතමු දැන් මේ මොකක් හරි job රැකියාවකට interview එකක් එහෙම නැත්නම් අපි මඟුල් ගෙදරක් වලට යනවනම් ඒකට අපි යම් ආකාරයකින් සැරසිලා පිළිවෙලකට අනුමත් ඇඳලා රෙහිනේ කණ්ණාඩියක් ඉස්සරහට ගියාම දැන් එහෙමයි පේන්නේ කියලා එකෙන් පේනවනේ. අනේ ඒ වගේ දැන් අපි මේ ප්‍රතිපදාවේ දැන් අර අපිට සත්‍යමා විස්තර කර දුන්නනේ මේක දැන් මේ නිවන කරාම අරමුණු කරගෙන යන්න ඕන ගමනක් කියන එක. එතකොට අපි ඉස්සනා යම් යම් දේ වැරකුණාම අපි දැන් දන්නවා සතුන් මැරීමෙන් වැරකින්නේ නැයි කියන එක අපිට හොඳටම තේරෙනවා. මේක වටින්ද බලනකොට විවිධ ආකාරවලින් සුළු සුළු වශයෙන් හෝ විශාල වශයෙන් හෝ සතුන් මැරීමේ අදීනව ඒවගෙන අමුතුවෙන් ආයි තැල දෙයක් නැහැ. ඉතින් ඒ වගේ දේවල් ඒ නිසා වැළකෙනවා. දැන් අපි සමහර ලාවට මරනවා නම් අපි දෙමාපිය වෙන්න පුළුවන් පහුගිය කාලේ කන්නේ. ඒ වගේ අපි කර්ණය ගන්න අවබෝධය තියෙන නිසා කියන්නේ අපි දන්නවා. ඒ වගේම තමයි බරු කියනකොට අපිව රැවටීමක් ලකුණම් කොච්චර හිතට අමාරුවක්ද එහෙම කෙනෙක් අපිට රැවටුවාම. ඉතින් අන්න ඒ වගේ මේවයින් වැළකීම යම් කිසි ප්‍රඥාවක් මුල් කරගෙන අසුළු වශයෙන් හෝ එතකොට එහෙම වැළකීම මේ මේ මේ සංකේත තේරුමක් තේරුම් අරගෙන එහෙම වැලකිලා ඉඳලා මගේ දිහා බලනකොට මට දැනෙන ප්‍රතිබිම්බය මගේ රිෆ්ලෙක්ෂන් එක තමයි සීලය වගේ. ඒ මං හිතන්නේ මේ මුළු ප්‍රතිපදාවෙම එක තියෙන්නේ. ඒ හැම තිස්සෙම බලනකොට මොකද අපි මේ ඊට පස්සේ තියෙන්නේ අර අපේ චිත්‍ර මහත්මිය කිව්වා වගේ මේ කෙලෙස් අඳුර ගන්න එක. මේ තියෙන කෙලෙස් මොනවද කියලා ඉතහා යනකොට තව ටිකක් මොකක් හරි දෙයක් ආස දෙයක් දැක්කම ආයෙත් බලනකොට ඇයි බලන්නේ කියන ටිකක් ඇවිල්ලා කල්පනා කරලා බලලා මේක ඇයි වුනේ කියලා ඊට පස්සේ ඒක ගැන බලනකොට අපේ ඒ එන දේ තමයි මට හිතෙන සීලය කියලා. දැන් මම හිතන්නේ ඒකට දැන් අපි වතාවක් ආනන්ද ස්වාමීන් වහන්සේගේ මම දැන් සුත්ත දේශනාවක තියෙනවා උන්වහන්සේගේ පුරුද්දක් තිබුණා ඔය එක එක ඒ කාලේ ස්වාමීන් වහන්සේලා හෝ එම මිනිස්සු ඒ තථාගතයන් වහන්සේලා හෝ ඒ භික්ෂුන් වහන්සේලාට සමීප අය මැරුණාම අන්ත ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ තථාගතයන් වහන්සේගෙන් අහනවා බුදුහාමුදුරන්ගෙන් මේ ස්වාමීන් වහන්සේ මේ මෙයා කොමන මොකද්ද මෙයාගේ යන තැන මොකද්ද කියලා. ඉතින් ඒ වගේ වෙලාවට තථාගතයන් වහන්සේ ඉතින් උපදෙස් දෙනවා මෙහෙමයි මෙයා මේ සෝවාන් ඕ මෙයා දිවි ලෝකෙ ගියා නම් නැත්නම් මේ වගේ තැනකට කියලා. පස්සේ එකවිට ඔයගේ තථාගතයන් වහන්සේ ආනන්ද සම්යාසී කියන ආනන්දනේ මේ මිනිස්සු කොච්චර මැරෙනවා මේ මේමය හැම එකටම තථාගතයන් වහන්සේට මෙහෙම කියන්න ගියාම කරදරයි. ඒක නිසා මේ දැන් මේ ධම්ම තේරුම් ගන්න මේක මේ කොහොමද මේ ධර්මයේ එහෙම යන කෙනෙකුගේ කොහොමද පේන්නේ කියන එක බලන්න උන්වහන්සේ එතකොට ඇත්තටම විස්තර කරන්නේ සීලය. රිෆ්ලෙක්ෂන් ඔෆ් ධම්ම. يعني සීලය තමයි අන්තිමට තමන් බලනකොට ඒක තමන් කොහෙද යන්නේ කියන එක තේන්නේ. ඉතින් මම හිතන්නේ ඒක වෙන්නේ නැතර දැන් කපි කෙනෙක් අපි හිතමු දැන් ඔය කියලා තියෙන සෝවල් කියලා බලනවා නම් අන්තිමට ඒක බැහැන්නේ සීලෙන්. රිෆ්ලෙක්ෂන් එක. ඉතින් අන්න ඒ වගේ එකක් නෙමෙයි මම ඒක නම් මට එක්කම හරියටම තේරෙන්නේ නැහැ. මට නිකමට හිතෙනවා ඒක يعني දැනට තේරෙන විදිහට මේ මේක මේ ප්‍රතිපදාවේ කොමන තැනක හිටියත් කොච්චර දුරක හිටියත් සීලේ රකින්න දෙයකට වැඩිය ඒක ඉව කනඩියක් ඉස්සරහා ගිහලා බලන වගේ පේන දෙයක් වශයෙන් තමයි හිතෙන්. ත්‍රිවන් සරණයි හැම දිනටම. ත්‍රිවන් සරණ නිරුක්මනේ බුදුනවත් නම ඔබතුමාට වෙන්න. ත්‍රිවන් සරණ සත්‍යයේ මන්දර සියලු දෙනාටම මේක විස්තර කරනකොට නම් සතියේම හොඳට විස්තර කරා. මට නම් ප්‍රායෝගික ප්‍රශ්න වලින් තමයි තියෙන්නේ මේ සම්බන්ධව. ඒක සීලේ සම්බන්ධව මගේ ගාදුරල දැන් තමයි තියෙන්නේ හදාගන්නද. ඒකම දැන් ඇත්තටම දැන් අපි සාමාන්‍ය මට තේරුම් ගන්න තියෙනවා සමාධිය සීලයෙන් තොර සමාධියකට යන්න බෑයි කියන එක. ඒකට සමාධියට අනිවාර්යයෙන් සීලේ අවශ්‍යතාවය අපේ තේරුම් ගන්න තියෙන නිසා දැන් කියන ප්‍රශ්නේ දැන් මට මාගේ පාවිච්චි කරන ප්‍රශ්නේ දැන් හවස් කාලේ තත්ත්ව ප්‍රශ්නේ නැති සමහර විට තල්ක ජීවිතේ ඉන්නකොට දැන් අපි දැන් මගුල් ගෙදරකට හරි කොහරි යන්න සිද්ධ වෙනවා. දැනුත් දැන් මට තියෙන ලබන සමාන මගුල් ගෙදරට යන්නවා. දැන් ඉන්නම් මම හිත කල්පනා කරන කොයි විදිහෙද එකට ගියාම හැසිරෙන්නේ. ඇත්තටම අපි දැන් ඉස්සර ලෞකික සමාජයේ යම් කිසි දේවල් කරපු නිසා එතනදී ගිහිල්ලා මධ්‍යසාර කියනවා අපිට ගත්තේ නැත්නම් ගත්තේකට වඩා ප්‍රශ්නයක් වෙලා තියෙනවා සමහර වෙලාවට ඒ කියන දේවල් හරියට නැහැසිරෙන්න තියෙන මේ යාළු මිච්චෝගේ ඒ අවස්ථාවන් වල දැන් එතන ගියාම තරණච්චකීත වාස්ත ඒ ඉතින් අපිට මේව ඒව තමයි තියෙන්නේ. දැන් ඒ වගේ අවස්ථාවක් මග අහින්නත් බෑ. ගිහිල්ලා කොහොමද ඒ යාමි බේරන් යන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා දැන් හුඟක් දෙනෙකුට. මධ්‍යසාර කියන එක දැන් බොහෝ දුරට අපි දැන් සමහර අය භාවනා කරන අය ඒක එච්චර ලොකුවට අගය කිරීමක් කරන්නේ නැහැ. නමුත් අර වගේ සමාජයේ මේ කටයුතු වලදී කොහොමද ඒක අඟහැරව ගන්න ඉන්නේ කියන එක හුඟක් සමහර අය තමයි ඒ සමහර අය ආශ්‍රය කරන්නේ නැහැ. ඒ සමහර වෙලාවට එතන්නේ ඉතින් ඒක කොහොමද අපි බැලන්ස් කරගන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් අපිට හිතන කමන්නේ මේ කරදරේට හරි මේක දීලා හරි කමන්නේ මෙතන අයින් වෙලා යන්න පුළුවන් නම් ඒ අනිත් අයට මේ බාධාවක් නොවන විදිහට කාර්මේ ඒ අනේ එයාගේ හිතරිත් දව ගන්න නැතු කියලා එහෙම හිතන අවස්ථාවක් තියෙනවා. ඒතර ඒ වගේ අවස්ථාවකදී ඒක අනිවාර්යයෙන්ම රැකගන්න ඒ වගේ ඒකෙන් මිදිලා එනවද නැත්නම් ඒ අවස්ථාවේ හැටියට හැටියට හරි ඒක කරලා එතනදී යම් කිසි සාධාරණ ක්‍රියාවක් කරලා එනවද වගේ කියන ගැටලුවට හුඟක් මුණ පාන්න සිද වෙන අවස්ථාවක් තියෙනවා. මම පොඩි වහන්නේ මේ ප්‍රශ්නේ මේ සමාජයේ මේ අය කල්‍යාණ මිත්‍යාන් නියු ඒ වගේ අවස්ථාවලදී කොහොමද ඔයගොල්ලෝ මේ උපදේශ දෙන්නේ ඉන්නේ තිරුවන් සරණයි මම ඉදරම සත්‍යීත්වයට වෙන්නම් දැන් කියලා එන්න අනුතර අනිත්‍යයට නැවතත් යමු වෙන කැමතියි. බ්‍රුනෝ මහත්මයාගේ ප්‍රශ්නෙට මට වදානිත් ඇ පිළිතුරක් හොඳයි. එතෙන්දී තමන්ට අධිෂ්ඨාන පූර්වක මනසක් තියෙන්න ඕන. ඒතර හරියනවා ඒක. මේක කෙරෙන්න ඕනේ කොහොමද කියලා. අපි හැමදාම ගාතක් මොනවා හරි පින්කමක් කරාම ඉන්නා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ කියලා සතන් සමාගමෝ හෝතු කියනකොට ඒවා ඒක ගැඹුරු මනසින් එනකොට ඒකට උත්තරයක් ලැබෙනවා. එහෙම එකක් තියෙනවා. සමහර ඒ වගේ අයින් වෙන්නත් පුළුවන් හැබැයි. සමහර වෙලින් නැගෙන්න පුළුවන්. එතෙන්දර දුරදන් වාසේ දේශනා කරන්න අර කටු අකුලක යනවා වගේ පරිස්සමින් යන්දි කියලා ගමේ යෙදිනකොට කෙලසෙනවා නා. ඒ වගේ වෙන්න ඕන සමහර තැන්වලදී. ඒ නිසා ඒ අධිෂ්ඨාන පූර්වකේ ගියාම ඒවට ඉඳ සැලසෙන ගතියක් එනවා. අයින්ෙන්ට පුළුවන් ගතියක් එනවා. අවචාවට ලක් වෙයි. ඒක අනිවාර්යයි. නමුත් ඒකට පිළිතුරක් ලැබෙනවා. අර අපි හැමදාම කියන්නේ අපේ ගැඹුරු මනසින් කෙරෙන අවංක මගේ ගැඹුරු මනසට ඒක දාගන්න. එතකොට මිත්‍යෝ ත්‍රිකල තමනු ත්‍රිකල සත්‍යාබෝධි මාර්ගයටත් මගේ පෑදෙනවා. ඉතින් ඒ නිසා වෙන්ඩෝන විහතිසිම් කියන්නේ ඒක රජස්පත්‍යක් කියලා තියෙනවා. ගයින් වෙන්න පුළුවන් විදිහ තියෙනවා. හිතලා බලන්න එන. ගැඹුරු මනසට කියන එක තමයි මට කියන්න තියෙන්නේ. පස්සේ තවිදම වෙන විදිහට කටයුතු කරාම හරියනවා. අමාරුයි. නමුත් පුළුවන් ඒක පුළුවන් කරන්නට පිළිවන් ඒක. එනිසා තමන්ගේ මාර්ගෙත් තමන් තීනේ කරගන්න ඕනේ. අපි මෙහෙම නිසා මෙහෙම වෙනවා කියන එක වුණොත් එතෙන්දී තමන්ගේ මාර්ගයට අවතීන වෙන්නේ. අර කතාවක් තියෙන්නේ මේ ගල් කැටයක් වතුර වටනහම තමන්ට ඕන තැනට යනවා. දීරත් තලී කැලක් වුණාම ගඟට වටනහම ඒ ගඟට ඕන තැනට යන්නේ. ඒ වගේ අපි තින් ජඹුරු හොඳ ගල් කැට ගලා බාරපත් තුන මට උන් තැන් තැන් ගුණ සමාජි. ඒක ටිකක් තමයි හැබැයි. නමුත් හිතල බලන්න අර ගැඹුරු මනසට කියනකොට හරියන සමාජීව. සමාජය හරියන. මෙච්චිත තියාගෙන ඉන්න ඕන හැබැයි මතසේ අනිත් අවඥා ලක් කරන්නේ මේ තමන් රැකෙන තුන්සා කියලා. අර තානිසරු හාන්දු ළඟ ජර්මනියට ගිහිල්ලා සාකච්ඡාවක් කරනකොට උන්වහන්සේ කිව්වා තානිසරු දන්වන්නේ උන්වහන්සේ බහු උතුම් සුපටිපන්න විපටිපන්න පිළිවෙතක් ලෙස උත්තමී. ඒ කෙනෙක් එහුව මත්තම් පාවිච්චිය ගැන. එතකොට උන්වහන්සේ හඳලා අස්සන්ට කිව්ව එක මේ දැන් මට පපු යමාවක් තියෙනවා. හොඳටම හાર્ට් ප්‍රොබ්ලම්ස් තියෙනවා. නැත්තම් තාමන හතේන මාර්ගයේ දොස්තර මහත්තයා කියන මට මේ ලික ගන්න එපා මත්තන් ගන්න එපා කියලා. ඒතර කවුරු හරි යාළුවෙක් මට කිව්වොත් එහෙම මං කියනවා නෑ මම මෙහෙම ඩයග්නොස් වෙලා තියෙන්නේ මෙහෙම කරන්න එපා කියලා නිසා මං ගන්නෑ කියලා. ඉතින් ඒ වගේ ඒවා ඒකනාරය පිළි අරගෙන හා කියලා නිකන් ඉන්නවා. මම සිංහිතා ගන්නතුන් මට බුදුහාමුදුරු කියලා තියෙනවා මගේ භවදුකට වේදනාන් උන්හන්ති කියලා තියෙනවා සර්ජන් හැටියට එපා කරා. ඒක මේ එතකොට මගේ දොස්තර මහත්තයා ලෞතර දොස්තර මහත්තයා මට මෙහෙම කියලා තියෙනවා මම ඒ නිසා එක් කරන්නයි කියලා තමන් හිතා ගන්නවා. අනිත් පැටි කියන්න ඕනේ ඒක හින්දා ඒ වගේන හිතලා බලන්නට ඕන. ඒ වගේ හිතලා බලන්න ඕන. බුදුහාමුදුරුවෝ තෙන්දර මේ සූත්‍රෙදි කියන්නේ නපිවේ චිත්ත මොහිනී මේරයන් නපිවේ චිත්ත මොහන සිත මොහණයට කරන සිත මොහන කරන මො චිත්ත මොහනින් මේරයන් කියලා කියන්නේ ඒ වගේ දේවල් ඊට වඩා සමහර පාප මිත්‍ර මම කියන්නේ ඔය නැත්තම් කල්යාණ මිත්‍ර පාප මිත්‍රක බෙදලා නෙවෙයි පරිසං වෙන්න ඕන පරිසං වීම හොඳයි පරිසං වීම හොඳයි කොච්චරද මොකද නිබ්බාණය අරමුණු අනුපාදා පරිනිබ්බා ආනේට තමයි මගේ ගමන් මාර්ගය වෙන්න ඕනේ. හැබැයි තමන් තනි වෙනවා හැබැයි. ඒක හොඳට මතක තියෙන්න ඕන. ඒ තනි වීමම තමයි වටින්න අන්තිමේදී. ඒ තනි වීම ඊට පස්සේ තමන්ට සපෝට් කරනවා. තනි වෙනවා කියන්නේ දැන් තියෙන ගෲප් එකෙන් නැන් මිනිම් විතරයි. ඒතකොට වෙන කල්යාණ මිත්‍රන්ගෙන් තමන්ට ලැබෙන සහයෝගය. බුදු සරණයි. මම ඒක උත්තරයක් දුන්නා. අන්නේ වේ හොඳ දෙයක් උත්තරයක් දුන්නන්න පුසරයි. පුසරණ සත්‍යත්වන්නේ සත්‍යත්වන්නේ දැන් සත්‍යත්වා කියපු උදාහරණ ගත්තොත් උදාහරණ කෙනෙක් සිද්ධි. එතකොට ඒ තමන් කියනවා නම් මෙහෙම වෛද්‍ය හේතු මත එහෙම නැත්නම් මට මෙහෙම උපදෙස් ලැබිලා තියෙනවා කියපු මේ කතාවදී එතකොට එක ශිල්පදයෙන් දැකින්න තව ශිල්පදයක් කරනවා වගේ වෙනවා කියලා හිතනවා. එතකොට මේ සත්‍යත්වය එක කිව්වා මේ තමයි අනිත්‍යද කියන්නේ නැහැ හිතෙන් හිතන්න මේ දුක නම් මුලදෙට ලෝකතර ඒකෙන් තත්ක දැනවා කියන මො හොයිද්දෙද කියලා තමයි හිතා ගන්නවා කියලා. එතකොට එසේනවතර අනිත්‍යයේ සිතර වෙන පණිඩය දෙමු නිසා අතර මායාව නම් අකුසල් සරගත සත්‍යයක් මත වෙනවා. වාද කියන එක කතා කරලා දැන් ගන්න කැමතියි. මම ඒකට තව ප්‍රශ්නයක් නෑ සමාවෙන්න. මං කියවෙන එකේ යත්තන්ට කියන්නේ කියලා කියනවනම් කෙලින්ම කියන්න ඕන. මම මේ ප්‍රැක්ටිස් එකකට ආවා. වයිට් ලයිස් කියන්න එපා එතෙන්දී. ඒක කියන්න එපා. අමසමයි මම වරදලා තියෙන්නේ වරදෙන්නේ ඒක කියන්න නැහැ නෑ ඔය කියනවා නම් කෙලින්ම කියන්න ඕන මම මෙහෙම ඒ ඇත්ත ලේසි හැබැයි කියන්නේ මේ මොකද ඒකට බෞද්ධ වෙන නිසා ඒකට කියන්නේ මම මේ බුද්දිස් ප්‍රැක්ටිස් එකට ආව ඒකට මෙහෙම කියන ප්‍රිසෙප්ට් එකක් දුන්නා මම ඒකේ ගියොත් පොඩ්ඩක් මට හාන්සි වුණත් මං කරන්න බලනවා මේ විදිහේ වයින් එක දැක්කම නම් බොන්නත් හිතෙනවා නමුත් මම මේ ප්‍රැක්ටිස් එක නිසා මම දන්නේ නැහැ කියලා කිව්වම ඒ කට්ටිය ආදරෙන් පිළිගන්නවා. ඒ කට්ටිය සමහරට එහෙ දැන් අපි හිතුවම සමහරට මගේ මිත්‍රෝ ක්‍රිස්මස් කාඩ් එහෙම මොන හරි ස්ටාෆ් මේ එකට රියම් කළොත් එහෙම ඒ කට්ටිය ඒ වෙනදා ගන්නෙම જાති කොහොමද ඒ බවත් එතෙන්ට ගන්නේ නැහැ මොකද ඒ එතකොට ඒකට කරදරයක් කියලා කෙනෙකු සිද්ධවන්න වෙයි කියලා. ඒ වගේ මිත්‍ර පිරිසක් ඇති කරගන්න කොහොමද? බුදු සරණ. බුදු සරණ සත්‍යත්වයන් තමයි නමන්නේ වැඩ දෙයක් තියෙන ගැතියල සත්‍යත්වයන් ඉතුරු මම තව ප්‍රශ්නයක් යොමු කරන්නම්. මේ අකුසල් තමයි පෙරසිදු වෙච්ච අකුසලයක් පිළිබඳව හිතලා දුකට කම්පාවටපත් වීම පිළිබඳව ඒතොට ඒකල අකුසල් පිළිබඳව පසුතැවෙන්නේ මේ මොසේ හැටියට ඉතින් ඇති වෙන්නේ මේ උද්දච්ච කුක්කුච්ච කියන චෛත්‍යකයේ කියලා කිව්වොත් හරිද? එතකොට එහෙමනම් අර උද්දච්ච කුක්කුච්චේ තියෙනවනේ අර දෝෂ චතුස්සකයේ කියලා අපි ඉගෙන ගන්නදී අකුසල චෛත්‍යකයේ කියන්නේ දෝෂ ඉච්ඡා මච්චි කුක්කුච්ච කියනවල. එතකොට මේ ඒ කරපු අකුසල පිළිබඳව දුක් වෙනවා කියන්නේ නැත්නම් ද්වේෂ මූලික හිත උපදව ගන්න එකනේ. එතකොට ඒ සිත් අර සමහර වෙලාවට කරපු අකුසල ධර්මයට වඩා බලවත් අකුසල් වෙන්න පුළුවන්ද? මොකද ඒක නැවත හිතනකොට මොකද අකුසලයක් කරනකොට ඒක බොහොම ශනිකව කළා අකුසල සිත් එපමණයි නමුත් නැවත සිටීම තුළ මොකද මේ සිත් පිළිබඳ ප්‍රශ්නයක් නිසා ඒක ඊට වැඩි ප්‍රබල අකුසලයක් වෙන්න පුළුවන්ද කියන කාරණා ඇත්තටම ඒ පිළිබඳ පොඩ්ඩක් දැනගන්න. ඒක මාර්ගයට ආපු කෙනාට ඒක වෙන්නේ නැහැ. ඒකට ආවහම Tamanth ඕනකම තියෙන්නේ මේකෙන් පිරිසිදු වෙන්න නම් අර අපි කිව්වේ දේශනා සුද්ධි සංවර සුද්ධි පරිඑට්ඨ සුද්ධි පච්චේකන සුද්ධි කියලා. ඒකෙන් ඒ තමන්තම අදිෂ්ඨානයක් ඇති වෙන්නේ මම මේ කරා. එතකොට දැන් මෙතෙන්දී දැන් අපි එතෙන්දී පුජ්‍යල භාවය පසු කරගෙන යන පුළුවන් භාවනා කරනකොට මේක සිද්ධ උනේ දෝෂේ නිසා, මේක සිද්ධ උනේ රාගය නිසා කියලා හේතු පච්ච පරිග්‍රහ ඥානෙට එනවා කියන්නේ ඇත්ත මේක ඔය සීලයෙන් පස්සෙම ඒ ඥානෙට එනව නෙවෙයි. ඔය මාර්ගය යනකොට දැන් ඔය මොකද්ද සතිවිනි සුත්තේ තියෙන පච්ච පරිග්ගහ ඥාන කියලා. ඒ පච්ච පරිග්ගහ ඥාන කියලා කියන්නේ අපි කියන නාම රූප පච්චේදි කියලා. ඒ විදිහටම බලන්දයා පුරුදු වෙන විපස්සනාවෙන් මේ සිත් මම මේක කළා නෙවෙයි මම මේක කළා කියලා හිතනකොට මට ලැබෙන සහතිකයක් නැතුල මට බැඳ බැඳ බැරි කමක් විදිහට ඒක එහෙම වුණා මෙන්නේ. එතනයි පසුත ඇවිල්ලා ඉන්නේ. හරියට මේ මම ප්‍රශ්නල් යන්න බැනන විභාගෙට මට A ලැබෙන්න තිබුණා, A+ ලැබෙන්න තිබුණා මේකින් කරානම් කියලා. එහෙම නෙවෙයි මෙතෙන්දි වෙන්නේ. මේ අකුසලයේ මම කෙලි අවිද්‍යාව මම නෙවෙයි අවිද්‍යාව මෝහය ලෝභ දෝෂ නිසා මේක වුණා. ඒතර මං කුකුච්චි දිගටි ආවේ මේ හින්දා. ඔන්න පච්ච පරිග්ගහ. ඒසා මේකව නම් එහෙනම් මේකෙන් නැන් වුණාම මට ඒක නැ කියන අවබෝධයට එනවා අය. ඒ පසුතැවිල්ල හොඳයි. ඒ පසුතැවිල්ල හොඳයි. සම්මන්ත තම චෝදනා කරගන්න ඕනේ වෙලාවට. හැබැයි ආද දැන් අයියෝ එහෙම මොඩෙක් වුණා නේද කියලා. ඒව තියෙන. ඒකෙහිඳ සීලයේ පරිස්සමෙන් කරගෙන යන්න ඕන. ප්‍රතිත්වානේ දැන් එතකොට අපි අත්‍රා කරමු දැන් සත්‍යමක් මේ කතා කරගන්නේ අපි කියන්නේ මේ අවබෝධයක් තියෙන කෙනෙක් හේතුඵල ධර්මය ගැන අවබෝධයක් ඇති කෙනෙක් හැමදේම හේතුඵල ධර්ම හැටියට දකින්න කෙනෙක් කියලා සත්‍යමක් කිව්වා විදිහටම මේ මම නම් මූ සංකල්පෙන් යම මොහොතකට ඉවත් වෙලා වගේ ඉන්න කෙනෙක් කිසියම් ආකාරයක මොහොතකට නෙවෙයි කිසියම් ආකාරයක ඉවත් වෙන්නේ කියන්නේ ඉතින් එයා තුලින් අපි හිතමු දැන් මේ අදින්නා දාණයට සම්බන්ධ වෙන දෙයක් වෙනවා නම් උනොත් එමේක නැත්තම් එහෙම නැත්නම් කිසියම් ආකාරයක භාගයෙන් කිරිටක් ගෙල්ලා ඒ වගේ එහෙම දෙයක් වෙනකොට මේ ඒක වුණා. ඒක වුණාම ඉතින් එයා ඊට පස්සේ මේ ඒකන කුකුච්චකට කර ගන්නවා යම් සිමිති එකට. ඒක නෑ ඊට පස්සේ කොහෙද බලනවා හේතුව. එතකොට එයාට පේනවා මේ ඇත්තව තණ්හාව නිසා තමයි මේක මේ සිදුවෙන් උනේ කියලා. ඒ ක්‍රියාදාමයෙන් එයා දකිනවා. එතකොට ඒ නමුත් දැන් සත්‍යමක වේ දැක්ක පමණින් ඉවත් වෙනවා කියලා. එතන මේ වගේ දෙයක් දැක්ක පමණින් ඉවත් වෙන්නේ නැහැ. මොකද තණ්හාව නම් මෝර දීක කාලිනම ඒ කියන්නේ මහ ලොකු බලවේගයක් විසින් එක වෙන්නේ. තණ්හාව එහෙම නැති වෙන්නේ බෑනේ දැක්ක පමණින්. එතකොට මේ මොකද ඒ තත්ත්වෙ? මොකද ඒක නැවතත් වෙයි ඊට පස්සේ. ආගය ඇතින් ඒක දැක්කට මොකද නැවතත් දින කීපයකින් මාස කීපයකින් අවුරුදු කීපකින් නැවතත් ආයත සංවරය අවශ්‍යයි. මට ඒ භාගයෙන් කිරීමට වඩා මට නිබ්බාන අවශ්‍යයි. මම නිබ්බාන වෙනුවෙන් කැපකිරීමක් තියෙන්න ඕන. නිබ්බාන වෙනුවෙන් කැපකිරීමක් තියෙන්න ඕන. ඒක ලොකු කැපකිරීමක්. ඒ සමහර ඒවා දවසක් විසාකා මහදවල් ග්‍රීෂ්ම වේලාවකට මේ ගමනක් යන ගමන් පොසොන් රජ හම්බෙන් යන ගමන් බුදුහාම රහම්බෙන් තත්තාව එතකොට බුද්ධා වැහුවා මේ මහදවල් මද්දානේ කොහෙද යන්නේ කියලා. එතකොට කිව්වා මේ රජතුමා කොස්තල ප්‍රසේනජි ඒත් කොස්තල යට එන්න කියලා තියනවා කියලා කැබිනට් මීටින් එකක් වෙන්න ඇති මොනවා. එතකොට බුදුහාඳුරු උදාන ගාතාවක් කිව්වා එතෙන්ද කියන්නේ සාධාරණී විහඤ්ඤන්ති. මේ ලෝකේ තියෙන පොදු දේවල් පිළිබඳ වෙහසක් මේ ලෝකයා ගන්න කියලා මුදල් පිළිබඳව. ඉතින් ඒක කාටත් තියෙන දෙයක්. ඒක ලෝකේ ඉන්නකොට ඒකත් එක්කම යන්න වෙනවා. ඒ නිසා තමයි එකින් අයින් වෙන්න ඕන. තියාසෝතාපන්න කෙනෙක්. නමුත් බුදුහාන්තේ ගැන ලොකු සංවේගයක් ඇතුණා. නමුත් තමන් ගැන හිතලා සතුටු වෙන්න පැත්තක් තියෙනවා. සමහ ආරේ වගේ නේ ඒ හොඳ පැත්තේ සතුට වෙනවා. ඒක දකින්න එක ලොකු දෙයක්. මේ තණ්හාව නිසා මම මේක කළා. තණ්හාව නිසා මම මේ පාපයට නැඹුරුනේ. ඒතර ඒකේ කම්ම විපාක තියෙනවා නම් කිවිඳින්න ඕනේ. අනිත් අයට ඒ කියන චෝදනා නොකර අනිත් අය චෝදන නොකර තමන් ඒක විඳලා ඉවර කරන්න ඕන මේක ඉවරයිද කියලා. ඒකලා ආයත සංග්‍රහේ පිහිටන්න මේනවා. තමන් තම අවංක වෙන්න ඕනේ තේන්නේ. ලෝකෙට මි කියන්න ඕනේ. ඒක නම් තමන් මට මේක වුණා මේකින් අයින් වෙනවා කියලා. සමහරව තියෙනවා හිතල බලන්න මොකද කරන්න ඕනේ කියන්නේ තමන් හිතල බලන්න වෙනවා තියෙනවා. අහවල් දෙය කියලා කියන්න බෑ. හිතල බලන්න ඕනේ. ඒක තමයි යෝනිසෝ මනසිකාර කියන්නේ. යෝනිසෝ මනසිකාර කියන්නේ ඒක. සමහර මිනිස්සු මරලා සතුට නැහැ. හරක් මෙච්චරද මම මැරුවා කියලා සතුට නැහැ. ඒ නිසා වැඩිපුර ආරක්‍ය බිල් කපන්න පුළුවන් නම් අර පූජාවක් තියෙනවා මේ. එයා තමයි ඉස්සෙල්ලම පූජකයා බවට පත් වෙන්නේ නේපාලේ. ඒක දැන් ටිකක් තහනම් කරන්න හදන්නේ තුම කොමාරි. ඒ තත්ත්වේ නෑනේ අප. ඒ නිසා ඒ තමන්ගෙන අභිනන්දනය කරන්න පුළුවන් තමන්ගෙන සොම්නස් වෙන්න පුළුවන් කුසල ධර්මගෙන තමන්ගේ තියෙන චරිතය ගැන හොඳ පැත්ත බලලා සතුටු වෙන්න ඕන. මම විශාල පාප වලින් මිදලා ඉන්නේ කියන එක. ඒක හොඳ දෙයක්. මේ කනගාටු වෙන්න එපා හැම දෙයක් ගැන අපි හරියට චෝදනා කරන සමහර වගේ කතන්දරයක් තියෙන්නේ මේ හොඳ නැතුණක් කියන්නම් කවර මම කලින් කියලා ඇති. ඒක හාන්දරම මම මේ අපේ ලංකාවේ කමිට හදලා කියන්නේ හොඳද? කතන්දරය කියන හදපු කන්නේ ඒකයි. පෝස්ට් මාස්ටර් ළඟට ගියාට පල් මහත්ත ළඟට පල් කන්තෝරේට පොතක් අරගෙන පාසල් කරන්න ගිහිල්ලා පොත දුන්නා. හාමුදුරුවෝ මේ එක් මහත්තයෙකුට ගහන්න මේ බිඳෙන සුළි ඒ කියන ස්ටිල් කලවන්න කියලා ප්‍රචාරය කළා. දෙකියා කුලි කියලා. එතකොට මහත්තයව හාමුදුරුවෝ මේක පොතන්නේ කියන බිඳෙන්න දෙයක් නැහැ නේ. බීජු බඩුවක් ඉලෙක්ට්‍රොනෙත් දැනේ. තුචුව නැහැ ඕක මේ ඒ සීලේ පිළිපඳ පොතක් මේ ප්‍රතිමෝක්ෂ පොත මම මගේ ගෝලි පිටවන්නේ කියලා. ඉතින් ඒ නිසා ඔය සීල කියන බිඳෙන් දෙයට තියෙනවා. කොයික. සදාය. නමුත් පරිසම් පාචිරාන්තේ කෙනෙක් හදාගන්න රහතරක් කිව්ව එක. සාරිපුත්ත කෙනෙක් වෙන්න හදන්න එපා දැන්. දැන් ලලිත් කෙනෙක් වෙන්න. අහවල් කෙනෙක් වෙන කෙනෙක් බුදුහාම කියන සාරිපුත්‍රෝ පඤ්ඤා සීලෙන් උපසමය නැත්. ඒක වෙනම දෙයක්. නමුත් තමන් වල බලන්න මේ තෙන්දි මම මේ සීමාව තුල මම කොහොමද ඉන්න ඕනේ කියලා. අපිට ඒක කරන්න පුළුවන්. අපි ඒ වාසි අපිට තියෙනවා. දැන් ඔය සත්තු සාසන ඔය කලින් සූත්‍රයේ තිබෙන අංගුත්නිකායේ සත්තකෙනි පාති මේ සූත්‍රයත් අංගුත්නේ සත්තකෙනි පාති තියෙන සත්තු සාසන සූත්‍රය කියලා උපාලි හාමුදුරන්ට බුදුහාමුදුර කියනවා. උපාලි හාමුදුර කියන්නේ විනේධර අයන් අත්යක්ගෙනේ උන්වහන්සේ කියන මේ භාග්‍යතුන් වහන්සේ මම හුදෙකලා ආවේ ඉන්න කැමැති ඒ මට මොනවහරි දේශනයක් කරන්න වහන්සේකින් අවවාදයක් දෙන්න කියලා මේ මන්ත හුදෙකලා වින්ට යන්නේ කියලා. එතකොට බුදුහාමුදුර උපාලි හාමුදුර කියන්නේ හැබැයි මහසලසින් ධර්මදර ඇත්තු නමුත් අපිට ගන්න තියෙන ඇත්තු මෙයා තියෙනවා මේකේ. ඉමේ ධම්මා ඒකෝත්වං උපාලි ධම්මේ ජානෙයාසි. ඔබට මොනවා ධර්මයක් තේරෙනවා නම් ඉමේ ධම්මා මේ කරුණු ටික න ඒකාන්ත නිබ්බිදාය. ඒකාන්ත වශයෙන් නිර්වේදයේ සඳහා නොවේ. න විරාගාය න නිරෝධාය උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති. අපි ඔය දන්නවනේ නිබ්බානය සඳහා උදව්වක් වෙන්නේ නැත්නම් මතක තියාගන්න ඒකංසේන උපාලි ධාරියාසි. නවර්දීමේක මතක තියාගන්න උපාලි නේසෝ ධම්මෝ නේසෝ විනෝ. ඒක ධර්මය නෙවෙයි, ඒක විනය නෙවෙයි. නේතං සත්තු සාසනං මේක සාසනාස්ස සාසනේ නෙවෙයි. ඒකෝ ත්වං උපාලි ධම්මේ ජානියාසි. උපාලි මොනවහරි ධර්මයන් ඔබට තේරෙනවා නම් මේ ධර්මය, මේ తত্ত্বය, මේ මනස, මේ ක්‍රියාකලාපය ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බාන සංවත්තන්ති. මේක කරොත් නිබ්බානෙ සඳහා මේක අප ළඟ තියෙන එක. නිබ්බාන අපි කියන්නේ අපේ හුස්මට වඩා අප ළඟ තියෙන කිට්ටුයි. අපේ හුස්මට වඩා අප ළඟ තියෙන කිට්ටුයි. මේ බොරුවට මවාගත්ත මම පහු කරගෙන ගිහිල්ලා වැටෙන තැන ඒ සුහද් ඒ ශූන්‍යතාවය ඒක උදව් වෙනවා. ඒක උදව් වෙනවා දැනගන්න ඒ සෝධම්ම ඒ සුවිනෝ මේක ධර්ම මේක විනේ ඒතන සස්ස සාසන මේක තථාගතයන් වහන්සේ තිජී කෙනෙක් නැත්තම් හවලක් කෙනෙක් කියලා හදාගන්න හැදුවොත් එහෙම එතන කරන්නේ පාට ගෑලි ගෑවිලා ඒ පාට ගෑවිල්ලෙන් නැන් වෙන්න ඕන. මේක මගේ හුදු අවකාශාත්මක ශූන්‍යතාවයට කොයි විදිහද බලපාන චිත්තේ මම වැඩිපුරම චිත්තයට වද දෙන්නේ අපේ චිත්තේ. ඒ නිසා බුදුහාමුදුරන්ට කිත්ෙන්න ඕනේ. එතෙන්දී බුදුහාමුදුරන් මොකද්ද කිව්වේ කියලා. සමහර ඒ වගේ එතෙන්දී පරිස්සම් වෙන්න ඕනේ. ඒ පසුතැවිල්ලේ එන එකම සත්‍යාබෝධයට මාර්ගය. පසුතැවිල්ලේ මේක. මේක බරපතල අකුසලයක් කියලා අභිධර්මයට අනුව බෙදන්න දෙපයි කියන්නේ ආ තමන්ට ලැබිච්ච දුක තේරුම් ගන්න ඕන. මේක නිසා මේ දුක ආවා. මේ දුක තේරුම් ගන්න. මේක සසර ඉන්නකොට සිද්ධ වෙන ස්වභාවයක් කියලා. ඒතකොට අකස්මික තමන්ට විදියක් එනවා. ඒ වචනේ හොඳ නැතත් ඒක හේතුඵල සම්බන්ධයෙන් එන්නේ. අධිච්ඡ සම්පන්න නැහැ. නමුත් තමන්ගේ මනසට මනසින් වචන දාන්න බැරි විදිහට එන ශක්තිය. ඒ ශක්තියත් එක්ක සම්බන්ධයෙන් මම හිතනවා මම කතා කරා කියලා කියන බුදුසන්නයි. සාදු සාදු සාදු සත්‍යත්වනේ. හොඳයි මම කැමති චින්තක මහත්තයාට වෙන්න. පෙරවන් සරණයි. මම මේ සත්‍යත්වමා හොඳට පැහැදිලි කරා සීලය ගැන. මම කැමති තවදුරටත් අහගෙන ඉන්න. පෙරවන් සරණයි. එරන් තමයි. දැන් ශ්‍රීමති මාතේ ඔබතුමිට මේ. එරන් සරණයි සතිසුමා ප්‍රමාණපින් අපිට සීලය ගැන බොහෝ කරුණු කියලා දුන්නා. මත් දේශනා කරගෙන යන ගමන් හිතුන සතිසුමා මේ කරුණු හතරම නේද සෝතාපට්ටි අංග වශයෙන්ුත් දක්වලා තියෙන්නේ කියලා. එතකොට නමුත් සෝතාපන්න වෙන්න පෙරත් බුද්ධ රත්නයේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදය ඒ ආකාරයට අවිකාන්ත සීලය දක්වා පවත්වන්න පුළුවන් නේද කියන අදහසක් ආවා. ඒක තමයි මට දැනගන්න කරුණකට තියෙන ඉතිරුවන් සරණ. සත්‍යධ්වනි අපි මේ සූත්‍රය තන එක තේරෙන එකයි මම එතෙන්දී වැඩි අවධානයක් යොමු කරේ. එතෙන්දී බුද්ධාන්දරු අර දවසුදත් ඇත්තනම් නියතෝ සම්බෝධි පරායනෝ නොත් යාත්‍තික අපනිත් මිත්‍රු 4500ම තමයි ඒකට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒකට යැත්තන්ගේ ඇසිස්සරා ඉන්න බුදුහාමුදුරුයි සංගේ කරර ධම්ම තමයි ධම්ම පේනවා ති බුදුහාමුදුරුනි සාරිපුත්තාමුදුරුනි දෙකටනම් පුදුම වාසනාවන්ත වුණා නේ අවිච්ඡ ප්‍රසාදයෙන් ආයේ ආපහුණන් යන්නේ යන්නේ කන්නේ බුදුහමෝ දැකලා කියලා. නමුත් ඒ සූත්‍රයෙන් අපිට පැහැදිලි වෙ තේරුම් ගන්න තියෙන දේ තමයි මා සතුරුණයි සූත්‍රේ හම්බෙච්ච එක ගැන. එතෙන්දී කියනවානේ මේක මේ ධිට්ඨ ධම්ම සුඛ විහාරය ආභිචේතසිකේ ඒක මට පහළ වුණායි කියලා ඒක හිතේ පිරිසිදු වීම සඳහා ඒ ඊළඟට උන්වහන්සේ කියනවා ඒ ටික තියෙනවා නම් තමන්ගෙම තීරණයක් ගන්න පුළුවන් කියලා. ඒකට හැබැයි එතෙන්ට ඇවිල්ලා තමයි ඉන්නේ. ඒක උනාට පස්සේ නේ මාර්ගයට එනකොටත් ඔය ටිකෙන්ම තමයි ඉන්නේ. ඒ නිසා තමයි අපි මේ බුදුහාමට ආදරය කරන්න ඉගෙන ගන්න. සමහරවිට මේ වචනේ මම පාවිච්චි කරන්නෙම අපිට අවශ්‍ය නිසා. ආයන්නේ නැහැ සිද්ධාර්ථ අත්තරලා ඊට පස්සේ. සමා වෙන්න සිද්ධාර්ථ ගෞතම යම් බුදුරජාන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේට අපි ආදරය කරන්න. ඊපස්සේ ධර්ම පිළිගන්න. අර සමාජයක ඉන්න නිසා මේ හැප්පිල්ලට මේ හැප්පිල්ලට අර බෙදින් එකට මේ බෙදින් එකට යනවා කියලා වෙනවා. එතකොට ඒකෙදි තේන්න මේක විශ් වැන්දිල්ලක් විතරයි, නමුත් මම මේ විශ් මාරු කරලා ආපහු එනවා කියන්නේ. ඉතින් ඒ නිසා මේ මාර්ගය එනකොටම තමයි ඒ ටික පහළ වෙන්නේ. ඩිංගි ඩිංග ප්‍රධානිනු නැත්. එතකොට සෝතාපට්ටි මග්ග, එතකොට අර්ථපුසු පුග්ගලහනේ කල්යාණ පුතු ජන සත්ත්වෙ ඉන්නේ. ඒක ටික ටික මෝරපුවාම අනිවාර්යෙන් Tamanට බුදුහමගේ Tamanට තීමේ කරන්න පුළුවන්. හරි, මම භවයේ සැලසුම් සහගත කළාම ආරයි කියලා. එතකොට ත්‍රි දුක බොහොම ගල් කැටයක් විතරනේ. ඒවා වන්වල සෑවතර ලොකු ටිකක් අයින් වුණා. ඒක හොඳයි. ඒ නිසා ඒ සෝතාපට්ටි අංග ටිකම තමයි කියන්නේ, ඒ අංගම තමයි මේකට හේතු වෙන්නේ. ඒක උනාට පස්සේ තියෙන්නේ ඒ ටිකමයි. ඒ ටිකමයි තියෙන්නේ. ඒත් උනාට වාසනාවන්ත සුදත්තලා හැමතින් අපි තව වාසනාවන්ත නැහැ. ඒ වගේ නහන්ඩයි කතා කරන්නයි හිතින් හරි දකින්නත් පුළුවන් නිසා බුදු සරණයි. බුදු සරණයි සම්බුදු. බුදු සරණකට තුවානේ. හොඳයි. ආනන්ද මහත්මයා ඔබතුමාට වෙන්නවා. තෙරුවන් සරණයි කොරම සිද්ධාර්ථම. අතර මටත් මේ සාකච්ඡාව උදවල වටිනා වගේ දැනුණා. මේ එකලම ප්‍රශ්න දීක මත උනා, අදහස් දීවත් මත උනා. විශේෂම කරුණු දෙකක් මම හිතන්නේ පොඩ්ඩක් සාකච්ඡා කරගත්තා නම් හොඳයි කියලා හිතනවා. සතිය තුනෙන් දැන් අපි ඔබතුමා මේ අත්නම සඳහන් කරපු අපි දැන් අපි සමාන යම් කිසි අවස්ථාවකදී අපි ඉඳින මේ ධික්ක ධම්ම සුඛ විහරණය ගැන කියනකොට එතින්දී අපි මේ සීලෙන් යම් කිසි ආකාරයකට පරිපූර්ණයි නේද කියලා හිතන අවස්ථාවකදී විශේෂයෙන්ම පාණාතිපාතාව ගැන කතා කරනකොට දැන් අපි බෞද්ධ වශයෙන් මේකට කොන්ට්‍රෝවර්සල් වෙනවා වගේ මේ ප්‍රශ්නේ. අපි සාමාන්‍යයෙන් මේ අපි මස් මාස හඳනවා බොහෝ දෙනෙක්. බුදුන්වහන්සේ මේකට කන්න එපායි කිව්වේ නැහැ කියන මතයක් අනුව. නමුත් ඇත්තම මේ වර්තමානයේදී අපි මේක මේ පටලවාගෙන කන මස් කෑම කෙනෙකුට මැරීම වෙනුවෙන් يعني ආහාරය වෙනුවෙන් සතුන් මරලා අපි එකට සාහනවා කියනකොට අපිට මේ විකදම සුඛ විහරණ ලබා ගන්න පුළුවන්ද කියන එක මට ප්‍රශ්නයක්. අත්‍තර මම දැන් ඔය ගැන හිතලා හිතලා මේ ළඟ ඉඳි ඉඳලා සම්පූර්ණයෙන්ම නිර්මාංශ වුණා. ඉතින් ඒක උනාන් පස්සේ මට ඇත්තටම පුදුම සෝයාක් සතුටක් මේ මගේ කැන්සල් ඇතුලේ දකින්නවා. එහෙම නැත්නම් දැනෙනවා. ඒකට ඔබතුමාගේ අදහස ලබන්න ගන්න හොඳයි. ඒකලම අදාර මම කියන්නේ බ්‍රුනෝ මහත්මයාගේ අර ප්‍රශ්නයක් ඉදම කර ගෲප් එකට මත්පැන් සම්බන්ධයෙන් මට නම් එතන අතනම හිතුනේ අපි සම්පූර්ණයෙන් මේ වගේ අවස්ථාවකදී අපි යාළුවන් කියලා හිතන කෙනෙක් සතුරු කරනවට වඩා අපි සම්පූර්ණයෙන් අපේ මතය ඉදිරිපත් කරලා හකලා සම්පූර්ණ මෙතනින් ගලවෙන එක තමයි හොඳයි කියලා. මොකද අපිට ඒ වගේ සතුරු කරන්න කිව්වොත් සතුරු කරන්න සතුරු කිරීම ඉවරයක් වෙන්නේ නැහැ. දැන් අපටත් අවශ්‍ය වෙන්නේ කාවට හරි කල්යාණ මිත්‍රෙක් වෙන්න නම් එතකොට අපි අහිමු වීමට සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉතින් දැන් පස්සේ අවස්ථාවකදී බෑගෙ කියලා කිව්වොත් මම හිතන්නේ ඒක ගොඩාක් අපේ අනිත් කල්යාණ මිත්‍රයන්ටත් එහෙම නැත්නම් ඒ තමගේ සාමාන්‍ය මිත්‍රයන්ට පවා ඒකට ඒ යන හිතන්න අවස්ථාවක් අපි උදා කරලා දෙනවා වෙන්න පුළුවන්. ඒක නිසා මට මතක් වුණා මගේ අදහස හැටියට නම් අපි සම්පූර්ණයෙන් මේ වගේ අවස්ථාවකදී සම්පූර්ණයෙන්ම ගැලවෙන්න ඕනේ කියන එකයි මට මතක් වෙන්නේ. තවත් අර කතාවක් මතක් වුණා මේ බුදුන්වහන්සේ කියනවා ප්‍රකාවයි ගලව ගන්න ඕන නම් මඩේ වැටලා ඉන්න එකන ගලව ගන්න මරට හැල හරියන්නේ නැහැ. මඩෙන් ගොඩට එන්න ඕනේ. එමෙ නැත්තම් ස්ට්‍රොං ග්‍රවුන්ඩ් වල ගිහිල්ලා තමයි කඩාරි උදව කරන්න පුළුවන් කියන්නේ. ඉතින් අන්න එක මතක් කරන්ද කැමති තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම සත්‍යතුමාට ඒක ආනන්ද මහත්මයාට මේක සත්‍යතුමාට ඒ ප්‍රශ්නේ තමයි ස්ටඩිකින් ඉන්නම් ඊට කලින් මම යමෙන්නම් සේන මහත්මයාට. සේන මහත්මයාට යොමු වෙන්නේ මම. හොඳයි. අද එතුමාගේ ඒ කඩන දැක් ඇහෙන. තෙරුවන් සරණයි. හරොත් දැන් නේද? දැන් එහෙනම් දැන් එහෙනම්. ආ දැන් එහෙනම්. සෝරි. මම මයික් එක මේ වෙන්නේ. තෙරුවන් සරණයි. ඔව් අද හොඳ සහ සවස් කරා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තාද දවසේ. සීලය ගැන සීලය ගැන මත්පැන් ගැන කතා කරපු එකේ පුරණ මහත්මයා කරපු එකේ මට එක සිද්ධියක් මතක් වුණා. මම ඉස්සර කාලේ කියන්නේ තරුණ කාලේ ඉන්නකොට එක මහත්මයෙක් අම්මා ඒ පන්සලට ඒ මහත්මයා හොඳට බීලා හොඳටම මත්පැන් අරගෙන ආවේ. ඇවිල්ලා ඒ ධර්ම පන්ති වලට ඇවිල්ලා ධර්ම ඉගෙනගෙන ඊට පස්සේ මාත් ඒ බණ අහලා අහලාම ඒ මත්පැන් බීම එහෙමම එයාගේ නැවතුණා. නැවතිලා ඊට පස්සේ මාත්මයාම කියපු කතාවක් තමයි ඒ මාත්මගේ යාළුවෙක් හම්බු වෙලා ඊට පස්සේ බාරකට ආපහු ගියා කිව්වා. යාළුවත් එක්ක බාරකට ගිහිල්ලා ඒ යාළුව මත්පැන් බිව්වට මෙයාට මත්පැන් බොන්න අවශ්‍යතාවයක් උන්නේ නැහැ කිව්වා. වෙන්දලා මත්පැන් බිව්වට එයා මත්පැන් බිව්වේ නැහැ කිව්වා. එතෙන් දී මට තේරුණේ දැන් මේක සීලය පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කළාම ඒකට ඇබ්බැහිවීමක් වෙනවා. අපි අර නරකට ඇබ්බැහිවීම වගේම හොඳටත් ඇබ්බැහිවීමක් වෙනවා. ඒ ඇබ්බැහිවීම ත්‍ත්වයට ආවහම එතකොට අපිට කිසිම බය නැතෝ ඔනෙම සමාජයේ වුණත් කෙනෙක්ට යන්න පුළුවන්. අර නරක පුරුදු ආපහු එයාට ඇති වෙන්නේ නැහැ කියලා. එහෙම එකක් තමයි මට කියන්න තියෙන්නේ. මොකද හොඳ පුරුදු ඇති කරලා ඒ හොඳ පුරුදු ඇති කරලා ඇති කරලා ඒකට බැහැවීමක් හදාගත්තොත් ඊට පස්සේ බැවෙන්න දෙයක් නැහැ. අපිට පාටි එකකට ගියත් කොහෙට ගියත් අපිට අනිත් අය සන්තෝෂ කරන්න පුළුවන්. අනිත් අය සන්තෝෂ කරන්නවත් දැන් දෙන්නම ඕනේ නැහැ. එහෙම නැතුව සන්තෝෂ කරන්නේ මම ගොඩක් දැකලා තියෙනවා. ඒකෙන්ද ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එකයි මට තේරෙන්නේ. තිරුවන් සරණයි කියනවා නේද? කොහොමද මහත්මිය මම ඔබට මුදු වෙන. හරි, ඒක මිට කතා කරන පස්කමක් ඇති සමහර දවස්වල ඉතින් මම මතක් කරනවා අහන් ඉන්න විතරයි පුළුවන්කම තියෙන කියලා. හොඳයි. ශාන්ති මහත්මිය අවසරන් දෙන්නම් නේද? හන්දනාටම සර්වන් සම්මේ කොහොමද කරුණ කියවන මට ඇකුළු මේ හැකියාවක් තියෙනවා ඉඩක් තියෙනවා නේද මට ප්‍රතිසංවිෂිත සීලිය ගැන පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්. හොඳයි, සර්වන් සර්ණයි අපි සත්‍යත්වයට යමුමු. සත්‍යත්වන්නේ මේ ආනන්ද මහත්මයා ප්‍රශ්නයක් යොමු කළා. දැන් ශාන්ති මහත්මියගේ ප්‍රශ්නයක් තියෙනවා. මම සත්‍යත්වයට යමෙන්නම්. සර්වන් සර්ණයි සම්බුද්ධ සරණයි. දැන් අර සත්තමාංශය පිළිබඳ කියනකොට ඒ තමන් ලොකු නායකින් නිදහස් වුණා වගේ හිතන මොනහම එකින්ද ඒක හොඳ ප්‍රතිපදාවක් ලෝකයට ඒක කියලා දෙන්න හදන්න එපා. මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ලා මට නැති වෙලා තියෙන ඒ නිසා ඒකින් කතා කරන්න එපා. මොකද අපි මේ රසගේ දෙයකට වරපුරුදු වෙලා තියෙන අපි එකට ඒක දියපුරුදු වෙලා තියෙන නිසා ඔගෙන ඒ කාලේ ඉඳන් වාද කරනවා. ඒ නිසා ඔය පළයන් වජිරඥාන කියලා හිටිය උතුම් භික්ෂුන් වහන්සේ නමක් මහා නායක සාමමක් හිටිය බම්බලි පිටියේ උන්වහන්සේ කවුද ඇවිල්ලා ආරාධනා කරා නිර්මාංශ මේ රැස්වීමකට එන්න කියලා වයිඑම්බී එකේ කාලේ 1990 වල සත් අර්ධ සතකයකට 30 එතකොට උන්වහන්සේ කියපු හොඳ කතාවක් තියෙනවා එතෙන්දී. කන කෙනෙක් කාපු ආවේ නොකන කෙනෙක් නොකාපු ආවේ වගෙන වාදිවාද කරන්න ඕනේ සාකච්ඡා කරන්න ඕනේ කියලා හිමින්ට කිව්වලු. අපේදී සත්පුරුෂයන්ට නම් ඒව දිරවන්නේ කියලා ඒක මතක තියාගත්තා හොඳටම ඇති. සත්පුරුෂ භාවය හොඳයි නිතර බලනකොට. ඊළඟට ප්‍රතිසන්නිසිත කියලා සීලේ කියනකොට එතෙන්දි තෙන්නේ ඇත්තෙන්ම කෘතඥතාවය. දැන් භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් කියලා තියෙනවා චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රති. එතෙන්දි අපි පරිසංඛා යෝනිසෝ මම්බු පුද්ධියෙන් කල්පනා කරලා පින්ඳ පාතම් පටිසේවාමි මේ ආහාරය මම පාවිච්චි කරනවා. නේවදවාය මන් මදාය මේ ශරීරෙ ලොකු මහත් කරලා මේ මස්ල්ස් වැඩි කරගන්න ඒවට මට නෙවෙයි කියලා. චීවරපා ඉච්චේදී කියනවා යාවදී මාස් මේ සීතස පටිඝාත උන්නස පටිඝාත සීතලෙන් උස්නින් ගලකෙන්ට ඒ වගේ කියලා. ඊළඟට බේතේ ඒ වගේම ඒතර ඒ ඒ ඒ පැවිදි බවට පත් වෙච්ච ඇත්තන්ට ඒක. දැන් අපි හිතමු අපි කොහොමද කරන්න ඔබතුමී කොහොමද කරන්න කියලා කෘතඥතා තුකෙන් පුළුවන්. දැන් මේ ගෙදර ඉන්න ගෙදර ඔව් මේ ගෙදර මම පාවිච්චි කරන්නේ මේ සඳහා මේ ගෙදර හදපු වලට බොහොම ස්තුති පින් සිද්ධ වේවා කියලා කියන්න පුළුවන්. ප්‍රතිසන්නිස්සිත කිවේ එකක්. ඒක එන්නේ ප්‍රඥාවත් එක්ක අර සීලේ ඉන්ද්‍රිය සංවරයේ සතියේ සීලේ ශ්‍රද්ධාවෙන් රකින්නවා වගේම ප්‍රතිසන්නිස්සිත සීලේ ප්‍රඥාවෙන් සම්පාදනය කරන්ට පාතිමොක්ක සංවර සීලෝ සංවරෝ සද්දා සම්පාදිතාඹ එක ශ්‍රද්ධාවෙන් සම්පාදනය කරන්ට ඉන්ද්‍රිය සංවරෝ සත්‍ය සම්පාදිතාඹ ඒ තේරෙනඳන් පාලි සංවරය සතිය සම්පාදනය කරගන්න ඕන වැඩි දියුණු කරගන්න ආජීව පාරිශුද්ධි දීන දැන් අර නිර්මාංශ ආහාරය ඕනනම් ආජීව පාරිශුද්ධි සීලයට දාගත්තර කිසිම වරදක් නැහැ ඒක කතා කරන් දෙපාය ගැන හොඳ අපි මෙතින් නතර කරමු මේක ප්‍රතිසන්නිසිත සීලේ පඤ්ඤායි සම්පාදිතම් ප්‍රතිසන්නිසිත සීලේ ප්‍රඥාමින් සම්පාදනය කරන්ට කියලා ඔය මහා ගෞරවණීය භික්ෂුන් වහන්සේ නම ප්ලම් විලේජ් වල උන්වහන්සේ දැන් නැහැ තිත්නාථාන් කියලා සෙන් මාස්ටර් කෙනෙක් අතිශයින්ම උතුම් උන්වහන්සේ කෑම ගද්දී පාවිච්චි කෑම විතරනේ ප්‍රතිසන්නිසේ සේද විශේෂයෙන් කෑමෙදී පාවිච්චි කරන් තරම් දෙයක් කියලා තියෙනවා මේ ඊරට හඳට ස්තුතිවන්ත වෙනවා ඒ කෑම ගන්නකොට කිය මේ හදපු ගොවියෝ දෙහපත දකිත්වා එකට ත්‍රිස්තිරිවන්ත වෙනවා ඊළාට ඒක ප්‍රවාහණය කරපු ඇත්තෝ ඒක කෙටින් තියෙන ලස්සන වාක්‍යයක් මම කෙටින් කියන්නේ හුලංගේ වතුර හැම දෙයකටම ගොවියා මාකට් එකේ ඇත්තෝ ඉගෙන පුසල්ලි දීලා ඉගෙනත් දෙන්නේ ඇත්තෝ යපු ඇත්තෝ කොට එතෙන්දි තියෙන්න ඕන ඇත්තෙම මේක මම හුදෙකලා ලෝක ජීවත් වෙන්නේ නැහැ කියන එක තේරෙනවා මේ ඉරහඳ යත් මෙත් අහ පොළොවයි ඉර හඳයි අහසයි අතරේ මට කියලා අහවල් දෙයක් නැහැ ශරීරයේ පව හැදෙන ස්ථාදස්තලි ඒකත් අම්මා තාත්තා දෙන්න හදලා දුන්නේ මේ එන්තර කෘතඥතා පූර්වකේ ඒක අපි වැඩිපුර අවධානය කරා අවධාරණය කළා නිසා අපි කෘතඥතා පූර්වකෙන් මේ ඩෙස්ක පාචින් වල ඒක හදපු ඇත්ත ඒක හල්ලි දීලා දුන්නාට thank you කියන්න ඕන ස්තුතිවන්ත වෙන්න ඕන ඒක ධාතු මනසිකාරයටත් යොදා ගන්න පුළුවන් වෙනවා එතකොට ඒක තමයි ප්‍රත්‍යයන් පාවිච්චි කරන දේවල් පිළිබඳ කල්පනාකාරී වීම ප්‍රඥාවේ මේ ඇඳුම අඳින්නේ ඇයි මේ කෑම කන්නේ ඇයි මේ බෙහෙත ගන්න ඇයි එතකොට ඒක දිනවල තව බොහෝ දින පැත්තකට යනම ධාතු මනස්කාර දක්වන්න පුළුවන්. මොකද අතීත ප්‍රතිවික්ෂයන්කොට ඒක තියෙන මේ ඒක ශ්‍රී ලංකාවේ හදපු එක. යථාපත්‍යම් පෝත්මන ධාතු මත් මෙවි ත්‍ය. සාදුක බුඤ්ජකෝච පුද්ගලෝ ධාතු මත්කෝ මේක පාවිච්චි කරන එකන ධාතු මාත්‍ර. ඒ කියන්නේ මගේ බඩ ඇතුළට යන මුං ඇස් ටිකයි මං අතරේ වෙනසක් නැහැ. මගේ බඩ ඇතුළට යන බොන්චි කැල්ලයි මගේ බඩ අතරේ වෙනසක් නැහැ ධාතු මේ වශයෙන්. එලෙමන්ට්ස් ඇටියට. මගේ බඩ ඇතුළට යන ඔරෙන්ජ් ජූස් එකේයි මගේ බඩ ඇතුළේ වෙනසක් නැහැ. ඒක නිබ්බානේ දක්වාම ගෙනියන්න පුළුවන්. මොකද ප්‍රශ්නා වර්ධනය වෙනවා ඒක. එතකොට අර මම කියන එක්කෙනා ජී කැලිය හැලිල යනවා ඒකයි ප්‍රතිසන්නිත සීලය හොඳයි කියන එක ප්‍රඥාවේ. ප්‍රත්‍යයන් තමන්ට උදව් කරන සපත්තු සෙරෙප්පු පාටි නාන වතුරේ නාන ශවරේක ශවකර්ණේක සබන් කෑල්ල දත් බුරුසුව දත් බෙහෙත් ටික හැන්ද උයනකොට පාවිච්චි කරන රයිස් කුකර් එක හැඳි ගන්න එක ඔය හැම දෙයක්ම එතකොට ප්‍රත්‍යයන් අපිට ඒව එකක්වත් නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ඒකට කෘතඥතාව පූර්ක වෙනවා. මං සල්ලියක් දීලා ගත්තා කියන එක හිතන්නේ. අපි හිතමු මං මගේ දරුවා මට මේක ගෙනත් දුන්නේ. මේ කෑම හැදුවේ හවලා ඒ නිසා යත්තන් කෘතඥතාව පූර්ක කරලා තවම් පුළුවන් තරම් හම්බුල් වෙන එතකොට. මම කියන එක කෙනාගේ උලම් බහිනවා එතකොට. ඉතින් අර භික්ෂුන් වහන්සේ කියන පාපිස්සයි ප්‍රතිජකයි දෙකේම සමාන වටිනාකමක් දෙන්න කියලා. ඒ පාපිස්ස මට උදව් කරන. කුසිය වගේම පැසිකිලියත් මට සමාන උදව්වක් දෙන්න. ඒ වගේ මගේ ඇහැර දාන කන්නාඩි ඊට පස්සේ සෙරෙප්පු දෙක ඒව පවා. ඒතර ඒකට කෘතඥතාවයක් පල කරනවා. ඒකත් ප්‍රතිසන්නිසිත සීලකී ප්‍රත්‍යයන් ආශ්‍රිතව ඒකත් ඒකේ ප්‍රඥාවෙන් සම්පාදනය කරන දෙයක්. සම්බුදු සරණයි. පින් හොඳ ප්‍රශ්නයක් ඒක බුදු සරණයි බුදු සරණයි. ඇත්තම ශක්තිලි මට බොහොම පින් ඒ කරුණ ගැන කියනොත් දැන් මම වුණත් ඒ සමහරක් අවස්ථාවලදී ඒ වගේ දේවල් හිතන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ මොන හරි දෙයක් ගත්තාම අපිට හරි ලැබුණාම හරි කරනකොට හරි මම ඒ වගේ දේවල් හිතන වෙලාවල් තියෙනවා. මට දැන් හරි සතුටක් ඇති වෙනවා. ඉතින් මමත් එහෙම හිතනවා. නේද? මම මේ විදිහට කියනා නෙවෙයි. ඇත්තටම හොඳට කරුණ එකක් කියලා දැන් සමහරක් අවස්ථාවලදී මම ওই සමහරක් ධර්ම කරුණ අහනකොට දැන් මේ අවස්ථාව විතරක් නෙවෙයි ඒ වෙලාවටත් ඉතින් අර සත්‍යදිත්තමා කියලා දෙනේව සමහරක් ඔය ඉතින් කල්යාණ මිත්‍රයන් කියලා දෙනේව මගේ හිතට ආවහම මම ඒ වෙලාවටත් ඩයිරෙක්ට් දලුවත් මහත්මයාට හොඟස් පින් දෙනවා නේ මම මෙහෙම අහනවා එන්නේ නේද මට මෙහෙම මේ වගේ දේවල් දැනගන්න ලැබුණේ කියලා ඉතින් මම හරිම සතුටු වෙනවා මේ හැම දිනකටම බොහොම පින් සත්‍යදිත්තමා කියන පින් සත්‍යසත්‍යද නැයි මම හිතන්නේ රොසයි මහත්තයා තමයි අද කතා ගන්න ඉතිරිලා තියෙන ඉන්න පිරිසෙන් කතා කරන පිරිසකින් රොෂාන් මහත්මයා මම ඔබතුමාට යොමු වෙන්න. පෙරුවන් සම්මය හැමෝටම ඇහෙනවද මං කියන දේ? ඇහෙනවා ඇහෙනවා. ඇත්තටම හරිම මේ වැදගත් අපිට බොහොම ප්‍රායෝගික මට්ටමින් ගොඩක් දේවල් අද කන්න පැහැදිලි වුණා. මම මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙලා සැහෙන කාලයක් වෙනවා දැන්. මට අතර මෙතර සමහරක් වෙලාවට මේ සමහර තැන් වලට යනවද නැද්ද කියන එකත් ඒ කියන්නේ ප්‍රශ්නයක් වෙලා තිබුණා. මොකද එතන ඉියොත් සීලය හැදෙනවා කියන දේ නිසා ඒ කියන්නේ සමහරක් වෙලාවට ඒ වුණාට දැන් ඊට පස්සේ අර තත්ත්වයක් ඇති වෙනවා. ඇත්තටම මේ එහෙම වෙන්නේ නැතුව ඉන්න පුළුවන් අර දැන් මේ එක කියවුණ කිප දෙනෙක්ගෙම ඊට අවශ්‍ය මේ තමන්ගේ මානසික ශක්තියක් ලැබෙනවා. ඒ අතරේ ඊටත් වඩා වැඩගත් දේ තමයි ඒ අර ලෝකෙන් උදව් කරනවා කියලා වගේ දෙයක් කිව්වේ මේ සත්‍යජිත් පා අනේ වගේ. ඉතින් මේ අත්‍තරම ඒ කල්යාණ මිත්‍රයෝ වුණත් අර ඒ සමහර කොටසක් අයින් කරලා සමහර කොටසක් වෙන තමන්ට ඊට වඩා තමන් දැන් ගත කරන ජීවිතයට ගලපෙන යාළුව හම්බෙන දේවල් ඒ දේවල් මට ඇත්තම දැනලා තියෙනවා. ඉතින් මේ ඒ වගේම ඉතින් මේ ප්‍රශ්න ගැන හිතුවොත් දැන් ඉන්න ජීවිතයේ තමන් මානසික වශයෙන් සෑහෙන ඉස්සරහකින් ඉන්නවා කියලා ඒක සතුට වෙන්න පුළුවන්. මේ අතරම දැන් මම අතරම මේ ඉස්සෙල්ලා කතා කරපු මහත්මිය කියපු දෙයම අතරම මටත් වෙලේ හිතුණා. ඒ කියන්නේ අපි මේ මේක නිසා අපි මේ අවස්ථාවන් අපි ලැබිලා තියෙනවා. මේ ඒ වගේම ඒ අතරේ දැන් අපිට සමහරක් කාලවලට ඒ ගැටතන ඇති වෙන තැනක් ආවත් ඒක විසඳ ගන්න පුළුවන් තරමට මානසික ශක්තියක් ඇති වෙලා තිනවා. ඉතින් ඒකම ඇත්තටම මම නම් ලොකු දියුණුවක් විදිහට සලකනවා. මේ සීලේ දියුණුවක් විදිහට සලකනවා. ඒක නිසා මේ ඒ වගේම සද්ධාව ඒ වගේ දේවල් ඇත්තටම ඇති වෙනවා. මේ සමහරක් ඇත්තට මම අහලා තියෙනවා. දැන් මගේ යාළුවෝ කීප දෙනෙක් ඇත්තටම කිව්වා දැන් සමහරක් ඊට වඩා ලේසියෙන් කරන්න පුළුවන් පිළිවෙලවල් තියෙනවා. එතකොට සීලෙන් සද්ධාවෙන් ඒවට වැඩිය එහෙම කරන්නේ නැතුව කියලා. නමුත් මම හිතන විදිහට අපි ගමන් කරන මාර්ගයේ මම හිතන බ්‍රහ්ම බුද්ධ ඒ කියන්නේ බුදුහමඳුර කියලා තියෙන විදිහට ඒ ධර්මයේ අනුව අපි ගමන් කරන මාර්ගයක ඉන්නේ කියලා මම සෑහෙන සතුටයි. අහගෙන ඉන්න හැමෝටම තෙරුවන් සරණයි. මට අවස්ථාව දුන්නට බලවත් මහත්මයාට ස්තුතියක් දෙනවා. බොම්පින් රසන මාත්‍ය බොම්පින් හොඳයි. මම හිතනවා මම චිත්‍ර මහබිරනට වඩා කියමු වෙනවා. ඉන්නතුරු සත්‍යත්ව මත වෙන ලබු සාකච්ඡාවක් කරන්න පුළුවන්. චිත්‍ර මහත්මිය ඔබතුමිට වෙන්න. තිරුවන් සරණයි හැමදෙනාටම. මම හිතන්නේ ඉතින් හැමෝම ජීවකකනෝ තම තමයි හිතට ආවේ. ඒ වගේම ප්‍රායෝගික ප්‍රශ්න ගොඩක් දුරට ඇත්තටම අපිට කද මේ මාර්ගේ යනකොට ඔය දේවල් වලට මූණ පාන්න වෙනවා. එතනම තමයි අපි තේරුම් ගත යුත්තේ කියලා හිතෙනවා. මේ අපි අහලා තියෙනවනේ ලෝක පුරාම කටපඳුරු. ඒ කටපඳුරු වැහෙන්න කලාලා දාලා අපිට ඇවිදින්න බෑ. නමුත් අපි සිරෙප්පු දෙකක් දාගන්න ඕනේ කියලා. සිරෙප්පු දෙකක් දාගන්න එක විතරයි අපිට කරන්න පුළුවන්. ඉතින් අන්නේ සිරෙප්පු දෙක තමයි අපි මේ සොයන්නේ. මේ උත්සුක වෙලා තියෙන කියන එක මතක් වුණා. ඒ බ්‍රූනෝ මහත්මයා අහපු ඒ ප්‍රශ්නයට ඇත්තටම ප්‍රායෝගිකව මට සිතුණු දෙයක් මට මතක් වුණා. ලංකාවේ ඉන්න කාලේ ඉස්කෝලේ ගන්නකොට ඒ පාසලේ විදුහල්පතිතුමා හැම අවුරුද්දෙම අවසානයේ දෙනවා පොඩි පාඩියක්. ඒ ඔකට එන්න කියලා කිව්වම හුඟක් අය වෙන ආගම් අදහන අය හිටිය ඒ මහත්මයා ඇතුළුව. ඉතින් හැමෝටම දෙනවා මේ වීදුරුවක් දෙනවා. ඉතින් එයා වයින් බෝතලයකින් ඇල්ල වක්කරගෙන වක්කරගෙන යනවා. ඉතින් ජීවිත කාලය තුලම මත්පැන් කියන එකක් හටේ තියලම නැති මට ඉතින් ලැජ්ජාවකුත් ඇති වුණා. මේක දැන් හැමෝම මේක බොනවා. මේක මොන රහත් දන්නෙත් නැහැ. ඒත් ලැජ්ජයි මේක දැන් නොගෙනත් ඉන්න. ඔය ඊට වයින් ග්ලාස් එක අතින් අල්ලගෙන ඉතින් එයා මටත් වක් කරා. ඉතින් දැන් කතා කර කර ඉන්නවා. මම හිතන්නේ පැය දෙකක් විතර අතේ තියාගෙන අතත් රිදෙනවා. මේක දැන් කරන්න දෙයක්වත් නැහැ මට. ඒ මම පොඩ්ඩක් ළඟ ඉන්න කෙනාට කියලා නැ ඒකත් අරගෙනම නැගිටලා ගියා. ගිහිල්ලා එමින් කුස්සියට ගිහලා කුස්සියේ මේ සිංක එක ළඟින් ඒක තියලා ටිකක් වෙලාවකින් ඇවිල්ලා වාඩි වුණා. ඒක කවුරු හරි මොකද දැකලා කොහොම හරි ඒක විහිළුවකට අරගෙන ඊට පස්සේ ඒ වගේ සාධයකදී ඒගොල්ලන් කියලා ඒ වගේ විහිළුවක් හදාගත්තා. ඒගොල්ලන් ඉතින් ඒකට කමක් නෑ කියලා හිතුණා. ඒ මොකද මම ඒක මල්පැලේට වක් කරා කියලා ඒගොල්ලන් කතාවක් හදාගෙන විහිළුවක් කරගත්තා. නමුත් ඒන් පස්සේ මට ලොකු සතුටක් ඇති වුණා. ඊට පස්සේ ඒගොල්ලන් මට ඒක නැවත දුන්න නැහැ. ඉතින් යම් කිසි විදියකින් අන්නේ ඒ වගේ උපක්‍රමයක් අපි තේරුම් අරගෙන ඒ වගේ දෙයකින් ගැලවෙන්න පුළුවන්. දැනට වුණත් තැනකට ගියහම ඒ වගේ තැනකට එතනින් හිමින් ආයින් වෙලා ඒ මොකද දැන් ගාක් ඉන්නව නොගන්න අය ඒ අයගේ සංගමයට හිමීන් ගිහිල්ලා පොඩ්ඩක් අනිත් අයට නොදැනෙන විදියට කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. මොකද අනිත් අයව සතුටු කරන්න කියලා අපි එක දවසක් හරි පෙළඹුණොත් නැවත අපිට ඊළඟ දවසෙත් කරන්න නොමේදී ටිකින් ටික නැවත අපි අනිත් පැත්තටම ගෙන යන්න ඉඩ තියෙනවා. ඉතින් Taman ඒක නැවැත්තුවහම දැනෙන සතුට ඇත්තටම අර අපිට ශාන්ති මහත්මිය කිව්වා වගේ මේ අනිත් අයට කෘතඥතා පූර්වකව පින්දිලා ඇතිවෙන ඒ සතුට පවා අපිට මේ නිවන් මාර්ගට හුරු වෙන්න හොඳ දෙයක්. ඒ සතුටම අපි අපේ හිත තැන්පත් කරන්න ගන්නවා. මොකද තමන් ගැන සතුටු වෙන එක සත්‍යචිතුම අපිට මුලදීම කිව්වා තමන් තුළ මෙහිම ගුණධර්ම තියෙනවා කියලා දකින්න ඕනේ. ඒ මොකද මේ නිවන් මාර්ගය කියන්නේ කොහිවත් තියෙන එකක් නෙමෙයිනේ. මේක අපි තුලින්ම සොයාගත යුතු අපි තුලම තියෙන දෙයක්. ඒ සතුටම ඇත්තටම මේ ප්‍රමෝදයම අපි දන්නවා පීතිය පස්සද්ධියට හේතු වෙනවා. ඒ වගේ ආදි වශයෙන් ඒ ආදි වශයෙන් හිත නිවෙන්නම ඒක හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ලොකු දේවල් නැති වුණත් ඒ පොඩි සතුටකින් ඒවනි විලාවකදී වෙන්නේ මොකක්ද? ඇත්තටම අර හිත සමාධිගත වීමට අවශ්‍ය කරුණු රැස් වෙනවා. මොකද අපි දන්නවා නිවන කියන එක තථාගතයන් වහන්සේ අපිට විස්තර කරලා තියෙනවා මේ සලායතන නිරෝධේ නිවනයි කියලා. භව නිරෝධේ නිවනයි. ඒ යොනම තැනකින් අපිට මේක දකින්න පුළුවන් වෙන්න ඕනේ. මොකද එවැනි සත්‍යයක් ඇති වෙනකොට ඇත්තටම අර සලායතන වලින් ඇතුල් වෙන අනිකුත් සංඥාවත් ඒවාට නිමිති දෙන්නේ නැතුව අර ඉදිරිපත් වූ සතුට ඔස්සේ හිත තියාගත්තාම ඇත්තට මේ නිවීම එතනින් ඇති වෙලා නොදෙනුවත්වම හිත සමාධියකට යන්න පුළුවන් තරමට අපිට මේ සීලයේ ඉවැනි කොටසේ ප්‍රතිවේක්ෂා කරලා ඇති වෙන සතුට, කෘතඥතා පූර්වක හිතුවම ඇති වෙන සතුට, මම හිතන්නේ මේ අවස්ථාවේදී මටත් හොඳ අවස්ථාවක් කියලා හිතෙනවා දලොත් මහත්මයාට පින් දෙන්න. මොකද අවුරුදු 15කට වැඩි ප්‍රමාණයක් කාලය හරියටම මතක නැහැ. එතුමත් එක්ක මේ යන ගමන නිසා ඇති වුණු ඒ ප්‍රඥාවෙන් දැනට තියෙන මේ ප්‍රඥාවෙන් ඇත්තටම හැම වෙලාවකම ඒ සතුට ඇති වෙනකොට එතුමාව මතක් වෙනවා. ඒ පින් පුණ්‍යානුමෝදනා හැමදාම කියන්නේ නැති වුණාට සිතින් මේ දේවල් සිදු වෙනවා. ඒක නිසාම ඇත්තටම මේ සතුටම ඇති කියලා හිතෙනවා මේ නිවීමට. මොකද මේ හිතේ සතුට නැතුව මේ නිවීම ඇති කරගන්න බෑ අපිට. අර අපි දන්නවා දැන් පසුතැවිල්ලක් කියනකොටම සතුටේ විරුද්ධ පැත්ත. අපි දන්නවා ඒක. එවැනි කරුණු ගොඩාක් තියෙනවා. අපි හුඟක් දේවල් ගැන හුඟක් වෙලාවට දුක් වෙන්න ගියොත් අපිට අර සතුට කියන එක ඔස්සේ යෑමක් අඩු වෙනවා. මොකද හුඟක් වෙලාවට තථාගතයන් වහන්සේ දුකට හේතුව ආදි වශයෙන් දුක නැති කර ගැනීමේ යම්කිසි ප්‍රතිපදාවක් අපට දේශනා කළේ සතුටින් යන ගමනක් මිසක් දුකින් යන ගමනක් නෙමෙයි කියන එක තේරුම් ගන්න හුඟක් කල් ගියා. ඒ නිසාම මම හිතුවා කල්යාණ මිත්‍රතාවය මේක මතක් කරන්න ඕන. ඒ පුංචි සතුටක් නිවන් මාර්ගයට හිත යොමු කරගන්නම ඇති වෙන්න ඉඩ තියෙනවා කියලා හැමදාම තේරුම් ගන්න. සාදු සාදු සාදු. හොඳයි, මම සත්‍යතුමාට වෙන සත්‍යතුමානි සාකච්ඡාවේ මාකට අපි ආවෙන්නේ. දැන් ඉතින් මම ලබන සතියේ සත්‍යතුමාට මට නිකන් මේ සාකච්ඡාව අවසානයේදී විශේෂයෙන් චිත්‍රමාත් මතක් කරනවා සත්‍ය සතුට ගැනීම කතා කරන නිසා මට හිතෙනවා රත් වෙන සූත්‍රයේ සීමා නොවි අපි චිත්ත ශුද්ධියක් මම කතා කරමුද කියලා. දැන් අද සීල ශුද්ධිය කතා කරා වගේ රත් වෙන සූත්‍රයෙන් නුත් බහැරව ඒ වගේ චිත්ත ශුද්ධිය නම් වූ දේ ගැන කතා කරමුද කියලා එකක් හිතුණා. සත්‍යතුමානි ඒ ගැන පොඩ්ඩක් කල්පනා කරමු. මම ගෞරවයෙන් සත්‍යතුමාට මෙන්නම් අද සාකච්ඡා කරන්න ඕනා කියලා හිතුණා. සම්මා සම්බුද්ධ සරණයි. බොහෝ දෙනා කියපු මේ අනුමෝදනා වාක්‍යයන් මාත් කියන්න බොහොම පිං බුදු සරණයි. කාර්ය භූමියක් කියලා මතක තියාගන්න ඕන. මේ අපට පිටිවන් මේ මාර්ගයන්නට අපට පිළිවන්. තථාගතයන් වහන්සේට අපි නමස්කාර කරමු කෘතඥතාපූර්වක. සීමිත මෙච්චිත කරුණාවක් ප්‍රඥාවක් දුක්ඛයන් වහන්සේ දෙවි හොයල බලමු උන්වහන්සේට තමුණදි කිපිචල අපි කොච්චර උන්වහන්සේට ආදරද කියලා අපි මහල බලමු. ඒ වගේම මේ මාර්ගයේ ගමන් කර සාරිපුත්ත මුගලා මේ පුන්නමන්තාන පුත් වගේ උත්මයන් වහන්සේලාටත් කෘතඥතා පුරුකම් මේ කාලයේ අපිට පැහැදිලිව පේන්න තියෙන මේ මාර්ගයේ ගමන් කරමින් ගිය අසලොස්සක්කෝ ඉන්නවා. එතන ඉන්න දිහාවටත් අපි නමස්කාර කරමු. සෙල්ලා අපි ඕනොන්ද කල්‍යාණ මිත්‍රන් උනාට පින් කියන්නේ ඒකයි. ඒව නිකම් මේ උගුරෙන් එන වචන විතරක් නෙවෙයි සතේරුම් ගන්නට ඕන. අපේ සිත් පිරිසිදුයි, පිරිතුරු නිර්මලයි, හොඳ සිතින් කරන ප්‍රතුම් අධිෂ්ඨානන් ඉෂ්ට සිද්ධ වීමේ කඩ වැඩි. අපි ප්‍රාර්ථනා කරමු. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු මොහොතු යනි බා අපත්‍යා කෙනෙක් අවංකම ගැඹුරු මිතින් මේ ජීවිතයේ මේ භවයේ මේ සිර දරාගෙන සිටි පෝෂණය කළ ඒකාන්තව මෑණියන් කායික හා මානසික වශයෙන් සුපර් බව ලබත්තා. පියානන්ද පරමෝ යහපතම දකිත්තා. මේ පුණ්‍ය චේතනා බලවත් උපනිෂේ සම්පතක් වේ. එමෙන් අපේ ඉදිරිදී මඟ තවදුරට සමාජෙම වශයෙන් සහ ආධ්‍යාත්මික වශයෙන් භාගි සම්පන්න වේවා. සමාධි ප්‍රඥා ක්‍රමයෙන් ක්‍රමයෙන් මුහුකුරා ගොස් ලෝකයාට නිරාමිස මෙහෙයක් සිදු කරන සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බාණේ අවබෝධ වේවායි අධිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනා කරමු. සම්මා සම්බුද්ධ සරණයි. Thank you.